नमस्कार वेवा बुदुर्वनट समदां बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदां महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिंगवत्नि अपसारण गिय गौतम बुद्धरजानन वहन्से पिर्नुवम पाला लबन पुर पसलोस्सुक विसं पुहे दिने वेन विट वर्ष 2558 इक्मिला यनवा संपूर्ण वेनवा अवुरुदु कियाद्द ओ 2558 मनुष्यंगे आयुषत् एक्क बलपुवाम मेक बहु कालयक् सुलु कालयक् नेमे। इतिं अपि वासनावंत उना ए बुदुरजानन वहन्सेगे निर्मल श्री सद्धर्मे मित्पमन कलक ए बुदुरजानन वहन्सेगे पिन्नुवम पैमें पस्सित पावतिद्दी मनुष्य लोके इपदिला ए धर्मे अहन्न ए धर्मे हसिरेन्न सिल्गुण दं वडन्न अपि वासनावंत उना। इतिं मे वासनाभिं हेमोम प्रयोजने गन्वाद नैद्द कियन एक अपि दन्ने नै। भाग्यतुन् वहन्से वदाला मे धर्मे पञ्ञावन्तस्सायं धम्मो नायं धम्मो दुप्पञ्ञस्स। मे धर्मे महानेनि प्रज्ञावन्तेन उदेसायि दुष्प्राज्ञेन उदेसा नोवि कियला। प्रज्ञाव कियन्ने पिंगन्ने मे लोकेन एतर वेन मे धाम तमंगे जीवितेट गलपा गन्न दक्ष केना। मे लोकेन एतर वेन धाम तमंगे जीविते तुलिन दकिन्न दक्ष वेन केना अन्ने एकेना प्रज्ञावंत केने। मे धाम तमंगे जीवितेट गलपा गन्न दक्षकम नै कियन्ने याटे प्रज्ञाव नै। मे प्रज्ञाव कियन एक पिंगवत्ने अपि उपतिं गेन एकक्। मोकिं गेन एकक्द उपतिं गेन एकक्। दैनुम कियन एक मेहेदी एकतु करगन्न एकक्। अपिट हितेन्ने अपि मे दैनुम एकतु करला प्रज्ञाव වන්ත උනා කියලා තේන්නවද? ඒ ප්‍රඥාව කියන එක අපිට කර්ම විපාකයකින් සකස් වෙන එකක්. භාග්‍යතුන් වහන්සේකෙන් අහනව දවසක් සුභ මානවකේ ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යය විවිධයි. සමහරු ලස්සනයි, සමහරු කැතයි. සමහරු දීර්ඝායුසයි, සමහරු අල්පායුසයි, සමහරු නිරෝගී, සමහරු රෝගී, සමහරු උසස් කුලේ උපදිනවා, සමහරු පහත් කුලේ උපදිනවා. ඔය වාගේ ප්‍රශ්න ගොඩාක් අහලා අන්තිමේට ඇහුවා, සමහරු ප්‍රඥාවන්තයි, සමහරු මෝඩයි. මොකද ඒ කියලා ඇහුවා මේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ දේ පිණිස තියෙන ප්‍රතිපදාව, කර්මය, විපාකය විස්තර කරලා වදාලා. සමහරු ලස්සනයි සසරේ මෙත් සිත පුරුදු කරපු නිසා, සමහරු කැතයි සසරේ ද්වේෂය පුරුදු කරපු නිසා, සමහරු දීර්ඝායසයි සසරේදී සතුන් නොමරපු නිසා, සමහරු අල්පායසයි සසරේ සතුන් මරපු නිසා, සමහරු රෝගී සසරේ සතුන්ට පීඩා කරපු නිසා, සමහරු නිරෝගී සසරේ සතුන්ට පීඩා නොකරපු නිසා, සමහරු මහේශාක්‍යයි මේ සමහරු උසස් කුලේ උපදිනවා සසරේ ගරු කළ යුත්තන්ට ගරු කළ නිසා, සමහරු හීන කුලේ උපදිනවා සසරේ ගරු කළ යුත්තන්ට ගරු නොකරපු නිසා. භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ වගේම සුබ සමහරු ප්‍රඥාවන්තයි සසරේ කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි කිං සාවද්ද කුසලයේ කුමද්ද අකුසලයේ මොකද්ද සත්‍යයේ මොකද්ද අසත්‍යයේ මොකද්ද හරිදේ මොකද්ද වැරදිදේ මොකද්ද යහපත මොකද්ද අයහපත මොකද්ද කියලා හොයපු කෙනා සසරේ එයා ප්‍රඥාවන්තයි කියලා. මේක හොයපු නැති කෙනා දුෂ්ප්‍රඥයි කියලා වදාලා. එතකොට එහෙමනම් අපි මේ සසරේ රැස් කරපු දෙයකට අනුව තමයි අපේ මොකක් තීරණය වෙන්නේද? අපේ ප්‍රඥාවේ පමණ තීරණය වෙන්නේ. ඒ ප්‍රඥාවේ පමණ තීරණය වෙන්නේ ඒකෙන්. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධම ආන් ඒ අය සඳහායි. පින්වන්නේ මතක තියාගන්න ඕන, අපි මේ ධම අහද්දී බොහෝ දිනකට බොහෝ අරමුණු තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට බොහෝ අරමුණු තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට තිබුණේ මේ සසරෙන් ඉපදී ඉපදී මෙරි මෙරි යන එකෙන් තමන් වහන්සේ ඊතර වෙන එකත්, ඊගාවටි ධර්මයේ දේශනා කළේ ඊතර වෙන්න පුළුවන් අනිත් අයට ඊතර වීම පිණිසත්. එතකොට මේ ධර්මය මේ ලෝකේ රැඳෙන්න දේශනා කරපු එකක්ද, මේ ලෝකයෙන් නිදහස් වෙන්න දේශනා කරපු එකක්ද? මොකද්ද මේ ධර්මය? ඕ මේ ඉපදී ඉපදී මැරි මේ ලෝකය කියන්නේ පින්වන්නේ වෙන එකකට නෙමෙයි. ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි ඔච්චරයි ලෝකය කියන්නේ. ඇසක් තියෙනවා, ඇහැට රූප පේනවා, ඒක තමයි ලෝකේ. කන තියෙනවා, කනට සද්ද ඇහෙනවා, ඔච්චරයි ලෝකේ. නාසය තියෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, එච්චරයි ලෝකේ. දිව තියෙනවා, දිවට රස දැනෙනවා, එච්චරයි ලෝකේ. කය තියෙනවා, කයට පහස කියලා දෙයක් දැනෙනවා, එපමණයි ලෝකේ. සිත තියෙනවා, සිතට සිතුවිලි කියලා දෙයක් තියෙනවා, එපමණයි ලෝකේ. ඔන්නෝය ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි කියන ටිකට බැඳිලා මේ කෙනා ආයේ ආයේ කැරකි කැරකි ওই ටිකම ලබ ලබා යන මේ ගමනෙන් ඊතර වීම පිණිසයි මේ ධම. මොකක් වීම පිණිසද? ඔය කැරකෙන සුලියෙන්, ඔය වලල්ලෙන් ඊතර වීම පිණිසයි. එතකොට මේ ධමයට කියනවා ඒ හින්දා ලෝකෝත්තරයි. ලෝකේ උත්තරීතරම දේ මේකෙන් ඊතර වෙන එකයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධත්වය සිහි කරන මේ කාලේ මං කල්පනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ සුවිශේෂී දේශනාවක් මතක් කරලා දෙන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්පක වර්ගයේ දේශනාවේ නම අරිය පරියේෂණ සූත්‍රය. මොකක්ද නම? අරිය පරියේෂණ සූත්‍රය. පරියේෂණය කියන්නේ පින්ගන්නේ හොයනවා කියන එක. මොකද්ද පරියේෂණය කරනවා කියලා කියන්නේ? සොයනවා කියන එක. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. භාග්‍යතුන් වහන්සේ එදා පින්ඩ පපා සිවුරු අරගෙන පාත්‍ර සිවුරු අරගෙන පින්ඩ පාතේ වැඩියා. වැඩියාම භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ නොමැති වෙලාවේ බොහෝ භික්ෂු පිරිසක් වැඩියා ආනන්ද ස්වාමීන් වහන්සේව මුණගැහෙන්න. කවුද? බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. මුණගැහිලා කියනවා, ස්වාමීනි ආනන්දයන් වහන්සේ, අපි භාග්‍යතුන් වහන්සේගෙන් බොහෝ කාලයකින් බණක් අහන්න ලැබුණේ නෑ. අපිට අනුශාසනාවක් අහගන්න අපිට අවස්ථාවක් හම්බුනේ නෑ. ඒ හින්දා ස්වාමීනි ආනන්දයන් වහන්සේ, අපිට භාග්‍යතුන් වහන්සේගෙන් අනුශාසනාවක් බණපතයක් අහන්න ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා ඇහුවා. කීවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, එහෙනම් මේ භික්ෂුන් වහන්සේ, ඔබ හවස් වරුවේ රම්මක බමුණාගේ අසපුවට එන්න. රම්මකස්ස බ්‍රාහ්මනස්ස ආයස්මෝ තේන්බ සංකමත. රම්මකස්ස බමුණාගේ ආරාමයට හවස් වරුවේ වඩින්න. එතකොට එතනට වැඩියොත් නම් බුදුරජාණන් වහන්සේගෙන් බණපතයක් අහන්න පුළුවන් ය කියන එක සමහර විට සිද්ධ වෙවි. දැන් ඕගොල්ලොත් කියන්නේ ආන් ආවල් තැනට එන්න කියනවා නේද? ආන් ඒ වගේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් කීවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා ආපහු වැඩියයි පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කී මතක් කළා, ආනන්ද, අපි දිවා කාලයේ ගත කරන්න, දවල් කාලයේ ගත කරන්න, පූර්වාරාමයට, පූර්වාරාමෝ මිගාරු මාතු පාසාදෝ. ආනන්ද, අපි පූර්වාරාමයට යමු කිව්වා. පූර්වාරාමයේ හැදුවේ කවුද? විසාකා මහා උපාසිකාව. මිගාරු මාතු පාසාදයට වඩිමුයි කියලා කියපුවම ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳමයි ස්වාමීනි කියලා පාත්‍ර සිවුරු අරගෙන දැන් භාග්‍යතුන් වහන්සේත් එක්ක සැවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා නැගෙනහිරින් තියෙන මිගාර මාතු පාසාදයට වැටියා. වැඩලා භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදුණා. සමවැදිලා ඔන්න උදේ දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ මිගාර මාතු පාසාදයට වැඩලා භාවනා කරන්න ඉඳගත්ත. සවස් කාලේ නැගී හිටියා. ඵල සමවතින් නැගිට්ටා. එතකොට උදේ ඉඳන් හවස් වෙනකම්ම එක මිරියව්වෙන් බණ භාවනා කරගෙන හිටියා. නැගිටලා සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද, අපි හැමනම් ඇඟපත සෝදා ගන්න නැගිනහිර තියෙන නාන කොටුවට යන් කීවා. පොකුණක් තිබුණා, එතෙන්ට යන් කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ නාන පොකුණෙන් පැම් පහසු වෙලා ඔන්න ඇඟේ තෙත වේලෙනකන් නානකඩේ පිටින් වැඩ ඉන්නවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, රම්මක බමුණාගේ අසපුව හරි ලස්සනයිලු. තේන්නද? රම්මක බමුණාගේ අසපුව හරි රමණීයයිලු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ බොහෝ දිනාට හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ රම්මක බමුණාගේ අසපුවට වඩිනවා නම් හොඳයි කීවා. දැන් අර උදේ භික්ෂුන් වහන්සේලා කට්ටියක් ඇහුවා, මොකද්ද? අපිට බණක් අහන්න හම්බුනේ නෑ කාලෙකින්, මේ අපිට මොකක් හරි ක්‍රමයක් හදලා දෙනවා නම් හොඳයි කීවනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කලින්ම කට්ටිය පිටත් කළා කොහටද? ඕ රම්මක බමුණාගේ අසපුවට. දැන් සවස් වරුවේ භාග්‍යතුන් වහන්සේ පැම්පාසු වෙලා ඔක්කොම ඉවුණයි පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරනවා. එක තැනක මගේ ගාවට එන්න ඕන කට්ටියව ආනන්ද හරියට දන්නවා කියනවා. මගේ ගාවට නොයවන්න ඕන කට්ටියව ඒ අයවත් ආනන්ද හරියටම දන්නවා කියනවා. මට මම හිතන්නෝ, ඒ කියන්නේ මගෙන් කෙරෙන්න ඕන දේ මොකද්ද කියලා ආනන්ද වෙලාවට දන්නවා කියන. එතකොට මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂූන්ට උපකාරය ලැබෙනවා නම් හොඳයි කියන එක ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ආරාධනාව නිහඬව ඉවසුවා කියනවා. ඒ කියන්නේ පිළිගත්තා. පිළි අරගෙන රම්මක බමුණාගේ අසපුවට යද්දී ධර්මශාලාවේ දොර වහලා. හැබැයි ඇහෙනවා ඇතුලේ කට්ටිය කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ දොර ඇරියේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ දොරට තට්ටු කළෙත් නැහැ කියනවා. ඇතුලේ අයගේ කතාව ඉවර වෙනකන් එළියේ හිටගෙන වැඩ සිටියා කියනවා. දැන් අපි නම් කොහොමද? අපේ ලොක්කෙක් නම් කොහොමද? තේන්නවනේ. කතා ඇතුලේ අයගේ කතාව ඉවර වෙනකම් භාග්‍යතුන් වහන්සේ දුරින් එළියේ නිහඬව වැඩ සිටියා කියනවා. වැඩ සිටලා කතාව අවසන් වෙච්ච බව දැනගෙන උගුර පෑදුවා කියනවා. උගුර පාදලා දොරේ අර තියෙන අගුල සෙලෙව්වා කියනවා. සාමාන්‍ය සිරිත තමයි පින්වත්නි, අපි උනත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කුටියට තට්ටු කරන්න ඉස්සෙල්ලා උගුර පාදනවා. උගුර පාදනවා කියන එක දන්නව නේද? ඔව්. එහෙම කළා තමයි තට්ටු කරන්නේ. භාග්‍යතුන් වහන්සේ උගුර පාදලා අර දොලේ තියෙන අගුලට ගැහුවා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේලා දොර ඇරියා. ඇරියා පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇතුළට වැඩියා. ආසනයක් පැනෙව්වා. භාග්‍යතුන් වහන්සේ අසවදාලා මහණෙනි, නුඹලා මං එන්නේ ඉස්සෙල්ලා මොන කතාවක්ද කර කර හිටියේ? නුඹලා කිනම් කතාවක්ද අඩාල වුනේ? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස අපි භාග්‍යතුන් වහන්සේ ගැනමයි කතා කළ හිටියේ කියවා. වෙන දේවල් කතා කර කර හිටියේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළා. මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච නුඹලාට මේ සසුන ගැන, සසුන කියන ශාස්ත්‍රුන් වහන්සේ ගැන කතා කරන එක වටිනවා කියනවා. මහණෙනි, යම් කට්ටියක් මුණ ගැහුනොත් එහෙම එකතු වුණොත් එහෙම එක්කෝ දැහැමි කතාවෙන් දහම් කතාවෙන් කල් ගෙවන්න කියනවා. එහෙම නැත්නම් ආර්ය වූ තුෂ්ණීම් භූත භාවයෙන් වැඩ සිටින්න කියනවා. ආර්ය වූ තුෂ්ණීම් භූත භාවය කියන්නේ මොකද්ද? හා මොකද්ද? තුෂ්ණීම් භූත භාවයන් දෙකක් තියෙනවා. ඔහේ කට පියාගෙන ඉන්න එක ඒක තුෂ්ණීම් භූත භාවයක්. ඒක ආර්ය නෑ. ඒක ගවාදී සත්තුන්ටත් තියෙනවා. ඒක ආර්ය නෑ. ඔහේ කට පියාගෙන ඉන්න එක ආර්ය තුෂ්ණීම් භූත භාවය කියන්නේ බින්ගන්නේ පල සමාධියත් නෙමේ, පළවෙනි ධ්‍යානයත් නෙමේ, දෙවෙනි ධ්‍යානය. විතක්ක විචාර සංසිඳෝපු සිත. ඇයි පළවෙනි ධ්‍යානෙින් දෙද්දිත් විතක්ක විචාර තියෙනවා? තේන්නද? ආර්ය තුෂ්ණීම් භූත භාවය කියන්නේ දෙවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන්න කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් දන්නවා මේ වැඩලා ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අදහස මොකද්ද? මොකද්ද අදහස? කාලෙකින් අනුශාසනාවක් ඇහුවේ නැහැ, අනුශාසනාවක් අහන්න. භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මෙන්න මේ දේශනාව වදාලා. දේශනාවේ නම මොකද්ද? ආර්ය පරේසන සූත්‍රය. මහණෙනි, ද්වේමා භික්කවේ පරේසන. මහණෙනි, පරේසන දෙකක් තියෙනවා. සොයන දේවල් දෙකක් තියෙනවා. අරියාච පරේසන, අනරියාච පරේසන. එකක් තමයි ආර්ය පරේසනය, අනිත් එක අනාර්ය පරේසනය. මේ දෙක මාතෘකා වශයෙන් වදාළ භාග්‍යතුන් වහන්සේ පළමුවෙන් දේශනා කරනවා අනාර්ය එක. මොකද්ද දේශනා කරන්නේ? අනාරේක. කතමාච භික්කවේ අනරියා පරියේසන. මහණෙනි අනාරේ පරියේසනේ කුමද්ද? ඉද භික්කවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මංච පරියේසේති. ඔන්න කෙනෙක් ඉන්නවා අත්තනා ජාති ධම්මෝ, තමනුත් අත්තනා කියන්නේ තමන්, තමනුත් උපදින ස්වභාවයෙන් ඉන්නවා ඉඳගෙන. ජාති ධම්මංච පරියේසේති, උපදින දෙයක්ම හොයනවා. ඊගාවට දේශනා කරනවා, මහණෙනි අත්තනා ජරා ධම්මෝ සමානෝ දරා ධම්මංචේව පරියේසේති. තමනුත් ජරාවට පත් වෙන දිරණ ස්වභාවයෙන් ඉන්නවා ඉඳගෙන ජරාවට පත් වෙන දිරණ දෙයක්ම හොයනවා. අත්තනා භ්‍යාදි ධම්මෝ සමානෝ භ්‍යාදි ධම්මං චේව පරියේසේති. මහණෙනි තමනුත් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන දෙයක්ම සොයනවා. අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං චේව පරියේසේති. මහණෙනි තමනුත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන දෙයක්ම සොයනවා. අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මං චේව පරියේසේති. තමනුත් ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක කරන දෙයක්ම සොයනවා. අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මං චේව පරියේසේති. තමනුත් කෙලසිලා යන අපිරිසිදු වෙලා යන ස්වභාවයෙන් ඉඳගෙන තව අපිරිසිදු දෙයක්ම හොයනවා. දැන් කීපු ටික මතකද? තමනුත් උපදින විදිහට ඉඳගෙන උපදිනේව හොයනවා. තමනුත් ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත් වෙන දෙයක්ම හොයනවා. තමනුත් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන දේවල්ම හොයනවා. තමනුත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන දේවල්ම හොයනවා. තමනුත් ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක කරන දේවල්ම හොයනවා. තමනුත් කෙලෙසෙන ස්වභාවයෙන් ඉඳගෙන අපිරිසිදු ස්වභාවයෙන් ඉඳගෙන අපිරිසිදු දේවල්ම හොයනවා කියනවා. පින්වත්නි, මේ මම මේ දේශනාව පටන් ගද්දි මතක් කළා, මේක කාට තියෙන එකක්ද? මේක කාට තියෙන එකක්ද? ඕ ප්‍රඥාවන්තින්ට තියෙන එක. මේක කුමක් සඳහා තියෙන එකක්ද? ආ ඕ ලෝකයෙන් ඈතර වීම සඳහා තියෙන එක. එතකොට මේක අපිට පුරුදු දෙයක්ද? පුරුදු නෑ. අපිට හොඳට පුරුදුයි මෙතන ඇවිල්ලා මේ මියුසිකල් ෂෝ එකක් පෙන්වන. හොඳට ඇසැරිලා කන් ලොකු වෙලා හොඳට ප්‍රමුදිතව ආගෙන ඉන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඕ ඉබේම යනවා. ඒකට හේතුව තමයි. ඒකට හේතුව මොකද්ද? පුරුදු නෑ. ලෝකයෙන් එතර වෙන දහමක් අහන්න හිත පුරුදු කළා නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක හරියට පැණි කනවා වගේ කියනවා. ධර්මයේ ධර්ම ශ්‍රවණය වනාහි මේ අර කෙනාට. කොයි කෙනාටද? ඕ දිව තියෙන කෙනාට පැණි කනවා වගේ කියනවා. හැන්දට තේරෙනවද? ධබ්බී රූප සතංගත. දිවට නම් රස තේරෙනවා, හැන්දට තේරෙනවද? හැන්දට තේරෙන්නේ නැහැ වින්වත්නි. හැන්ද කොච්චර ඔබලා තිබ්බත් හැන්දට තේරෙන්නේ? හැන්දට තේරෙන්නේ නැහැ. ආන් හින්ද මේකේ රස බලන්න Tamanටත් තියෙන්න ඕන සුදුසුකම. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඕක තමයි අනාර්ය පරේසණේ. මතකද කියපු ටික? ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන තමනුත් ඉපදෙන දිරන ලෙඩ වෙන මැරෙන ශෝක කරන කෙලිසිලා යන ස්වභාවයෙන් ඉඳගෙන තමනුත් එහෙම ඉඳගෙන තව ඉපදෙන දේවල්ම ජරාවටපත් වෙන දේවල්ම ලෙඩ වෙන දේවල්ම මැරෙන දේවල්ම ශෝක කරන දේවල්ම කෙලිසිලා යන අපිරිසිදු වෙලා යන දේවල්ම හොයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණනි කිංච භික්කවේ ධාන්ති ධම්මං වදේච. මහණනි මේ උපදින දේවල් කියලා මම කිව්වේ මොකද්ද? පුත්ත බරියම් භික්කවේ ජාති ධම්මං. මේ පුතාලා කියන්නේ උපදින දේවල්. භාර්යාව කියන්නේ උපදින දේවල්. දාසි දාසං ජාති ධම්මං. දාසිවරුන් මෙහි කාර්යයන් මෙහි කරුවන් කියන්නේ උපදින දේවල්. ඊගාට දේශනා කරනවා, ගවාදී එළුව මහරක් උපදින දේවල්. කුකුළු ඌරු උපදින දේවල්. ඇත් ගවයින් උපදින දේවල්. රන් රිදී උපදින දේවල්. මහණෙනි පංචකාම ගුණ කියලා යමක් ඇද්ද? පංචකාමයේ නෙමේ, පංචකාම ගුණ. සිත ඇදිලා බැඳිලා යන රූප ශබ්ද ගන්ධ රස පහස කියලා දෙයක් ඇද්ද? ඒක උපදින දේවල්. මේ උපදින ස්වභාවයෙන් තමනුත් ඉඳගෙන උපදින දේවල්ම හොයනවා කියනවා. මහණෙනි ජරාවටපත් වෙන්නේ මොනවාද? මහණෙනි පුත්‍රයෝ භාර්යාවෝ කියන්නේ ජරාවටපත් වෙන ඒවා. දැන් හොයනවානේ කට්ටිය. හොයනවා. දරුවෝ නැත්තම් දේවාලයක් ගන්න ගිහිල්ලා බාර වෙවි හොයනවා. මොනවාද හොයන්නේ එතකොට? ඔය උපදින දෙයක් හොයන්නේ. ජරාවටපත් වෙන එකක් හොයන්නේ. ලෙඩ වෙන එකක් හොයන්නේ. මැරෙන එකක් හොයන්නේ. ශෝක කරන්න හේතු වෙන එකක් හොයන්නේ. කෙලිසිලා යන්න අපිරිසිදු වෙන්න හේතු වෙන එකක් හොයන්නේ. මේක පින්වන්නේ භාග්‍යතුන් වහන්සේගේ දහම. කාල ඇඳලා ජීවත් වෙන්න මේ දේශනා කරපු එකක් නෙමෙයි. මොකට දේශනා කරපු එකක්ද? එතර වෙන්න දේශනා කරපු එක. මහණෙනි ජරාවටපත් වෙන්නේ මොනවාද? පුත්‍ර භාර්යාවෝ කියන අය ජරාවටපත් වෙනවා. දැසි දස්සෝ ජරාවටපත් වෙනවා. ගව ආදී සම්පත් ජරාවටපත් වෙනවා. ගේ දොර ඉඩකඩන් ජරාවටපත් වෙනවා. රන් රිදී මිල මුදල් ජරාවටපත් වෙනවා. යම් කාම පංචකාම ගුණ ඇද්ද ඒ සියල්ල ජරාවටපත් වෙනවා. මහණෙනි ලෙඩ වෙන ස්වභාවයෙන් යුතුදී මොනවාද? මහණෙනි පුත්‍ර භාර්යාවෝ කියන්නේ ලෙඩ වෙනවා. මහණෙනි දැසිදස්සෝ කියන්නේ සේවකයෝ කියන්නේ ලෙඩ වෙනවා. හරක බාන වස්තුව සම්පත් කියන්නේ ලෙඩ වෙනවා. මහණෙනි මේ පංචකාම ගුණ කියලා දෙයක් තියෙනවද? ඒ ඔක්කොම ලෙඩ වෙනවා. මහණෙනි මැරෙනවා කියන්නේ මැරෙන ස්වභාවයෙන් යුතු දේවල් මොනවාද? මහණෙනි පුත්‍ර භාර්යාවෝ කියන්නේ මැරෙනවා. දැසිදස්සෝ කියන්නේ මැරෙනවා. ගවාදී සම්පත් කියන්නේ මැරෙනවා. මහණෙනි මේ පංචකාම ගුණයන් උපදලා දෙන යමක් ඇද්ද? ඒ ඔක්කොම මැරෙනවා. මහණෙනි ශෝක කරන දේවල් මොනවාද? මහණෙනි පුත්‍ර භාර්යාවෝ කියන්නේ ශෝක කරන දේවල්. දැසිදස්සෝ කියන්නේ ශෝකයට ශෝකයේ උපදින්න උපකාර කරන දේවල්. ගවාදී එළු බැටළුවෝ කියන්නේ ශෝකයේ උපත්න දේවල්. තමන්ගේ ඇත් අස් රිය පාබල මේ සේනාවෝ ශෝකයේ උපදවන දේවල්. කුඹුරු වතු පිටි ශෝකයේ උපදවන දේවල්. මහණෙනි පංචකාම ගුණයන් උපද්දවලා දෙන යමක් ඇත්ද? ඒ සියල්ල ශෝකය උරුම කරලා දෙන දේවල්. මහණෙනි සංකිලේශ ධර්මය කුමක්ද? කිංච භික්කවේ සංකිලේශ ධම්මං වදේත. පුත්තබරියම් භික්කවේ සංකිලේශ ධම්මං. මානෙනි, දරුවෝ කියන්නේ, භාර්යාවෝ කියන්නේ, ස්වාමි පුරුෂයෝ කියන්නේ සංකිලේශ ධම්මං. අපිරිසිදු කරලා දාන දේවල්. මොකද්ද අපිරිසිදු කරන්නේ? ඕ වෙන දෙයක් නෙමෙයි පින්ගන්නේ. කය අපිරිසිදු කරන්න දෙයක් නැහැ. කය කියන්නේ මොකද්ද? අපිරිසිදු දෙයක්. ඒක කවුරුත් දන්නවනේ. නමෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ පබාසර මිදම් භික්කවේ චිත්තං. මානිනී, සිත කියන්නේ පබාසර දෙයක්, බබලන දෙයක්. ආගන්තුක උපක්ඛිලේසේහි සංකිලිස්සanti. ආගන්තුක උපක්ඛිලේස වලින් මේක කෙලෙසිලා යනවා. මුනාදී ආගන්තුක උපක්ඛිලේස පුත්ත භාර්යාවන්ට තියෙන කැමැත්ත වනාහි ආගන්තුක උපක්ඛිලේසයක්. මසුරු බව, ලෝභකම, ద్వේෂය, මෝහය, රාගය, යරක මේක ඔය කොයි ආකාරයෙන් කිව්වත් ඒ ඔක්කොම සංකිලේස ධම්ම. ඔක්කොම සිතේ තියෙන අර පබාසර ස්වභාවයේ වහලා දානවා. මේ සියලු දේ මහණෙනි සංකිලේශ ධම්ම. සිතේ තියෙන ඒ සුමුදු ගතිය, බබලන ගතිය වහලා දානවා. මහණෙනි ලෝවැසි සත්‍ය මේකට මුසපත් වෙලා, මේ මුසපත් වූයේ මේ පංචකාමයන්ට, මේ පුත්ත භාර්යා කියන දෙයට, දැසි දස්සු කියන දේවල්ට, වස්තු සම්පත් කියන මේ ඔක්කොටම මුසපත් වූයේ. ඉස්සෙල්ලාම තියෙන වචනය මේ එතායන් ගතිතෝ, මේකට එතිලා ගියයි පස්සේ. එතිලා ගියාම, මුසපත් වුණාම, මුචිතෝ ගතිතෝ කියන්නේ මේවත් එක්ක එතිලා යනවා කියනවා. එතෙනවා කියන එක තේරෙනවා නේ? මේ දේවල් වටේ එතෙනවා කියනවා. කුත්ත භාර්යාව වටේ සිතෙන් එතෙනවා කියනවා. නයා ධර්ණි වෙලා ගන්නවා වගේ, පිඹුර ධර්ණි ගහ ගන්නවා වගේ, ගහගෙන ටික ටික මිරික ගන්නේ තමාට කරගන්නේ නේද? ඒ වගේ හිතින් එතෙනවා කියනවා. ඒකන මුසපත් වෙනවා කියනවා. ඒකෙන් මත් වෙනවා කියනවා. ඊගාවට දේශනා කරනවා, අජ්ජහපන්නෝ, ඒකෙම බැස ගන්නවා කියනවා. මොනවාගෙද? මේ කියපු වස්තු සම්පත්වල හිත බැස ගන්නවා කියනවා. එතකොට මහණෙනි, අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මං ච පරියේසේති. තමනුත් ශෝක කරගන්න, තමනුත් ශෝක කරන ස්වභාවයෙන් ඉන්න ගමන් ශෝකී, ශෝකයේම උපදින දේවල් එක්ක කියනවා එක එතුනේ. ශෝකයේම උපදින දේවල් එක්ක කියනවා බැඳුනේ. ශෝකයේම උපදින දේවල් වලට කියනවා මුසපත්ුනේ, මන්මත්ුනේ. මහණෙනි, මේ ඔක්කොම ශෝකේ උපදලා දෙන දේවල් කියනවා. මහණෙනි, සිත කිල්ටු කරන ධර්මයෙන්ුත් මේමයි කියනවා. මහණෙනි, ආර්ය වූ දැන් ඕක තමයි මොන සෙවීමද? අනාර්ය සෙවීම. දැන් අපි මේ උපන්දායි ධම්ම කරන්නේ ආර්ය සෙවීමක්ද අනාර්ය සෙවීමක්ද? අනාර්ය සෙවීම. ඉගෙන ගත්තේ මොකක් හොයන්න බලාගෙනද? පුංචි කාලේ ඉඳන් අවුරුදු 12 13ක් ඉගෙන ගත්තන්නේ මොනවයි? මොනවද හෙව්වේ? අනාර්ය සෙවීම හෙව්වේ. ඊට පස්සේ කැම්පස් කිල්ලත් හෙව්වනේ නේද? අනාර්ය සෙවීම හෙව්වේ. ඊට පස්සේ දැන් මෙහෙ ඇවිල්ලත් එකතු කරනවානේ, හොයනවානේ නේද? හොයන්නේ නැහැ. ඉවරද හොයලා? නෑ, තාම හොයනවා. තවම මති. තව හොයනවා. තව හොයනවා. ඔක්කොම හොයන්නේ මොනවාද? අනාර්ය පරිසනේ. අනාර්ය පරිසනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඔක්කොම හොයන්නේ අනාර්ය පරිසනේ. මහණෙනි, ආර්ය පරිසනේ යනු කුමක්ද? මහණෙනි, ඉද භික්කවේ ඒකච්චෝ, ලෝකේ සමහරු, හැමෝම නෙමේ, ජාති අත්තනා ජාති ධම්මෝ සමානෝ. තමන් උපදින ස්වභාවයෙන් ඉඳගෙන ජාති ධම්මේ ආදීනවං විඳිත්වා, උපදින දේවල් වල ආදීනම දැකලා, අජාතං අනුත්තරං යෝගක්කේම නිබ්බානං පරියේසේති. නූපදින්නා වූ අජාතං අනුත්තරං, ලෝකේ ඊට වැඩිය උත්තරීතර දෙයක් නැත්තා වූ. අනුත්තරං කියන්නේ ඊට වැඩිය උත්තරීතර එකක් නැහැ. අනුත්තරං යෝගක්කේමං, මහා මේ ෂේම භූමියක් වන් වූ. නිබ්බානම් පරියේසේති, නිවීම ඔහෙනවා කියන. තමන් උපදින ස්වභාවයෙන් ඉඳගෙන නූපදින දෙයක් වූ, ලෝකයේ ඊට වැඩිය උත්තරීතර දෙයක් නැත්තා වූ, ෂේම භූමියක් වන් වූ නිවන, ඒ නිවීම පරියේසේති හොයනවා කියන. තමනුත් ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, තමනුත් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන, තමනුත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන, තමනුත් ශෝක කරන කෙලෙසෙන ස්වභාවයෙන් ඉඳගෙන, තමනුත් ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝකයක් නැත්තා වූ, ඊට වැඩිය උත්තරීතර දෙයක් නැත්තා වූ, ෂේම භූමියක් වන් වූ නිවීම සොයනවා කියනවා. මහණෙනි, දැන් එහෙම හොයන්නේ පින්වත්නි කොයි කෙනාද? හැමෝම හොයන්නේ නැහැ, ප්‍රඥාවන්ත කෙනා. දැන් ඔබ දන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන උපතිස්ස ඕ කෝලිත පරිබ්‍රාජ හැමදාම පුරුදු වෙලා හිටියා ගිහිල්ලා මේ කන්දම් මුදුනේ තියෙන ඒ ධාමේ ශාලාවක් ගහලා නාට්‍ය පෙන්වන තැනකට ගිහිල්ලා හැමදාම සතුටු වෙන්න කල්පනා පුරුදු වෙලා හිටියා. දෙන්න දැන් අපේ කට්ටියත් ওই සමහර තැන් වලට යන්න පුරුදු වෙලා ඉන්නේ නේද? සතියන්තෙට නිකන් නොයාම බෑ වගේ, කීයක් හරි වේදන් කළා යන්න ඕන. මෙයාත් යාළුවෝ කට්ටියත් එක්ක ගිහිල්ලා පුරුදු වෙලා හිටියා, බල බලා ඉන්න ගිහිල්ලා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඉන්දෙද්දි හිතුණා මොකද්ද මේකේ තියෙන රහි. හැමදාම අපි මෙතෙන්ට එනවා, කට ඇරගෙන බලාගෙන ඉන්නවා, ආයෙ රැවෙද්දි යනවා. මොකද්ද මේකේ ඇති වැඩි, මීට වැඩිය දෙයක් තියෙන්න ඕන කියලා හිතුණා කියනවා. එහෙම හිතන එක අද කාලේ ලෝකේ හැටියට කෙනෙක් කියන්නේ මොකද්ද? මට මෙන්න මෙහෙම හිතෙනවා කියලා කිව්වොත් මොකද හිතෙන්නේ? මොකක් කියලාද කියන්නේ? ආ මේකට දැන් පිස්සු හැදීගෙන ඉන්නේ කියනවා. නහොත් පින්ගන්නේ එහෙම එකක් නෑ. දැන් ඒ කාලේ හිටියා ඔන්න කෙනෙක්, එයා ගියා විලක් ගාවට. ගිහලා මෙයා දැන් විල දිහා බලාගෙන ඉන්න ගමන් මේ කම්මුලේ අත තියාගෙන මෙයාට හිතුණා, ඇත්තටම මේ ලෝකේ හැදින්නේ කොහොමද කියලා මෙයා කල්පනා කරනවා. දැන් මොකක් දිහා බලාගෙන දැන් කල්පනා කරන්නේ? වීලක් දිහා බලාගෙන. දැන් කෙනෙක් ඇහුවොත් එහෙම, දැන් ඕගොල්ලන්ගේ අතර ඉන්න කෙනෙක් කට්ටිය එකට ඉන්න ගමන් මොකද්ද කල්පනා කරන්නේ? මම මේ ලෝකේ හැදින්නේ කොහොමද කියලා පිස්සුද කියලා අහනවා නේ කෙලින්ම. අය දෙසරයක් හිතන්නේ නැහැ. මෙයා කල්පනා කර කර ඉඳෙද්දී මෙයා දැක්කා එක සැරේ, දැන් විල දිහා බලාගෙන ඉන්නේ නෙළුම් දණ්ඩක් අස්සෙන් කඩු ගත්තු, පලිය ගත්තු මහා රාජපුරුෂ සේනාවක් පැනලා දුවනවා දැක්කා. මොකද්ද දැක්කේ? නෙළුම් දණ්ඩක් අස්සෙන් මහා යුද සේනාවක් රිංගල දුවනවා දැක්කා. දැන් මෙයා එක සැරේ බය වුණා. බය වෙලා කල්පනා කළා, මේ මොකද්ද මේ දැක්කේ කියලා. කිසිසේත්ම නෙළුම් දණ්ඩක් අස්සෙන් සේනාවකට යන්න පුළුවන්ද? ඔබට හිතේවි ලොකු නෙළුම් දණ්ඩක් කියලා. නෑ, මේ සාමාන්‍ය අදටත් තියෙන නෙළුම් දණ්ඩ. දැක්කා කියනවා. එතකොට මෙයා කිව්වා මේ යාළුවන්ට මේ හරි වැඩේනේ මම මෙහෙම එකක් දැක්කනේ. ෂුවර්ද කියලා ඇහුවා. ඔව් කිව්වා. දැක්කමයි කිව්වා. උඹට පිස්සු කිව්වා. එතකොට මෙයාත් කල්පනා කළා එහෙනම් මට හැබෑවටම ඇත්තටම මට පිස්සු කියලා. ඕක භාග්‍යතුන් වහන්සේට ආරංචි වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා මාන්නේ එහෙම එකක් නැහැ කිව්වා. එයාට පිස්සු නැහැ කිව්වා. ඇත්තටම සේනාවක් පැනලා ගියා කිව්වා නෙළුම් දණ්ඩාසෙන්. ඒ තමා කිව්වා සූරාසුර යුද්ධය සිද්ධ වුණා කිව්වා. සූර්යෝ දුන්නම දින්නම අසුරයෝ පෙරදුනා කිව්වා. සූර්යයන්ට බයේ අසුර සේනාව අසුර ලෝකෙට යන්න නෙළුම් දණ්ඩෙන් රිංගුවා කිව්වා. මේ කෙනා මේ පොකුණායින ඉඳගෙන මේ ලෝකෙ හටගත්තේ කොහොමද කියා එකම විතර්කයක් කල්පනා කරද්දී මෙයාගේ සිත එකඟ වුණා කිව්වා. ඒ චිත්ත සත්‍යයට පුළුවන් කිව්වන් මේ ඇහෙන් පේන්නේ නැති දෙයක් දකින්ද? එයා ඒක ඇහෙන් නෙමෙයි දැක්කේ මොකෙන්ද? හිතෙන්. දැන් ඔබ හීන දකින්නේ මොකෙන්ද දකින්නේ? හිතෙන්. දෙන්නද? එතකොට එහෙම දේවල් ලෝකේ තියෙනවා. නමුත් ඒ දේ අර එතිලා මුසපත් වෙලා බැහැගෙන ඒකෙම ඇඹරි ඇඹරි ඉන්න අයට තේරෙන්නේ නෑ පින්වත්නි. ආන් ඒකයි. එතකොට මේ ආර්ය පරේසණිය ගැන එහෙම හිතන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මට බුදු වීමට පෙරම ගිහිගේ ඉන්න කාලෙදිම මෙන්න මෙහෙම හිතුණා කියනවා. දැන් කාටද මේ හිතෙන්නේ? මේ කන්න නැතුව දුක් විඳ විඳා ඉන්න කෙනෙකුට නෙමෙයි. සීතලේ ගැහි ගැහි තැන තැන අතු ගන්න සුද්ධ කරන කෙනෙකුටත් නෙමෙයි. රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා තුනක් තියෙන කෙනෙකුට. සීත ඍතුවට ඉන්න මාලිගාවේ කුමාරිකාවන් විතරයි කියන උපස්ථාන කරන්නේ. එක පිරිමියෙක්වත් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. රැයට නිදන්නේ සංගීතයෙන් කියනවා. උදේට අවදි වෙන්නේ සංගීතයෙන් නිසා කියනවා. දෙන්නද? එහෙම සැප විඳින කෙනෙකුට හිතුණා කියනවා. මම බුදු වීමට පෙරම ගිහි ගෙයි මේ මාලිගා ෆින්දෙද්දි මට හිතුණා කියනවා. මම ඉපදෙන ස්වභාවයෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම මම මේ කාලේ කල්පනා කර කර හොයන්නේ උපදින දේවල් නනේ. මම මේ මැරෙන ලෙඩ වෙන ස්වභාවයෙන් ඉන්න කෙනෙක්. මං හොයන්නේ ලෙඩ වෙන ඒවානේ. මම දිරන ස්වභාවයෙන් ඉන්න කෙනෙක්. මං හොයන්නේ දිරන දේවල්මනේ. මම මැරෙන ස්වභාවයෙන් ඉන්න කෙනෙක්. මම අහවල් එකකට මැරෙන එකක්ම හොයනවාද? මම කෙලෙසෙන ස්වභාවයෙන් ඉන්න කෙනෙන්නේ. මම ආවල් එකකට එනම් මේ කෙලිසිලා යන දේවල්ම හොයනවාද? මම ශෝක කරන ස්වභාවයෙන් ඉන්න කෙනෙක් නේ. මං එහෙනම් මේ ශෝකේ උපද්දන දේවල්ම ආවල් කාරණයකට හොයනවාද කියලා මහණෙනි මට ඒ කාලෙදිම හිතුණා කියනවා. කොයි කාලෙද? අර රම්මි සුරම්මි සුබ කියන මාලිගා තුනේ සැප විඳින කාලෙදිම මට හිතුණා කියනවා. හිතිලා හිතුණා කියනවා උපදින ස්වභාවයෙන් යුතු මම ඉපදීම නැති දිරන්නේ නැති මැරෙන්නේ නැති ශෝක කරන්නේ නැති කෙලෙසෙන්නේ නැති ලෝකයේ ඊට වැඩි උත්තරීතර දෙයක් නැති ෂේම භූමියක් වන් වූ ඒ අමාමා නිවන ඒ නිවීම සොයනවා නම් හොඳයි කියලා මට හිතුණා කියනවා. හිතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පසු කාලෙක මම ලදුරු ඌයෙම්ම ලදුරු කියන්නේ තරුණ කියන එක කළු කෙස් ඇත්තෙම්ම ජීවිතේ පළමු වව් යෞවන වයසේ ඉඳිද්දිම නොකමැති වූ දෙමව්පියන් කඳුළු පිරුණු මුහුණින් හඬද්දී තේන්නවද කියන එක අකමැති වූ දෙමව්පියන් කඳුළු පුහුණු පිරුණු මුහුණෙන් යුතුව හඬද්දී මේ දේශනාවේ තියෙන්නේ. එහෙමනම් මේ එක සැරේ රෑ එලි රාහුල කුමාරයා උපන්න නිසාම කලකිරිලා ඉවරලා ඒක රෑ එලි වෙද්දි පැනලා දිව්වා? එහෙම එකක් නෙමේ. කාලයක් තිස්සේ කවුළුවෙන් ඈත බලාගෙන මේ ස්වභාවය හිත හිතා ඉඳලා තියෙනවා. මේ ස්වභාවය දැක දැකා ඉඳලා තියෙනවා. ඇයි මම ඉපදෙන විදිහට ඉඳගෙන ඉපදෙන දේවල් හොයන්නේ? ඇයි මම ලෙඩ වෙන විදිහට ඉඳගෙන ලෙඩ වෙන දේවල් හොයන්නේ? ඇයි මම මැරෙන විදිහට ඉඳගෙන මැරෙන දේක් හොයන්නේ? මේක මට වටින්නේ නෑ. ඇයි මම කෙලෙසෙන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසෙන දේක් හොයන්නේ? ඇයි මම ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක කරන දේක් හොයන්නේ කිය කල්පනා කර කර මේ සුද්ධෝදන රජුරවන්ට, ඒ වගේම කිරිමවට, කිරිමව කවුද, ප්‍රජාපති ගෝතමියට, තමන්ගේ බිරිඳට, ඒ සියල්ලටම, තමන්ගේ කිරිමවගේ මේ දුවට පුතාට, නන්ද කුමරුට, නන්දා කුමරියට මේ ගැන කතා කරපු කෙනෙක් මේ. එතකොට මේ දේශනාවේ තියෙනවා, මහණෙනි මම තරුණ වයසේ ඉඳෙද්දිම කළු කෙස් ඇත්තේද්දිම, දැන් අපේ කට්ටියට නම් කෙස් ඉදුණයි පස්සේනේ මතක් වෙන්නේ සමහරුන්ටනේ. ඕ නම භාග්‍යතුන් වහන්සේ, බෝසතාණන් වහන්සේට මතක් වුණේ තරුණ වයසේ කළු කෙස් තියෙද්දිමයි කියනවා. ජීවිතේ පළමු යෞවන වයසේ ඉඳෙද්දිම අම්මා තාත්තා කඳුළු පිරුණු මුහුණින් හඬද්දිම මම ගෙයින් නික්මිලා ගිහිල්ලා කෙස් රැවුල් බාලා කසාවත පොරගෙන පැවිදි වුණා කියනවා. මොකක් හොයන්නේද? ඕ ආර්ය පරේසණේ පිණිස මේ දිරන්නේ, මැරෙන්නේ, උපදින්නේ, ශෝක කරන්නේ, කෙලෙසෙන්නේ නැත්තා වූ, ඊට වැඩිය උත්තරීතර දෙයක් නැත්තා වූ, ෂේම භූමියක් වන් වූ ඒ යමා නිවීම සොයාගෙන මම ගිහිල්ලා පැවිදි වුණා කියනවා. පැවිදි වෙලා මහන්නේ මම ඉස්සෙල්ලාම ගියා කියනවා ආලාර කාලාම ගාවට. ගියාම ආලාර කාලාම මාව සතුටින් පිළිගත්තා කියනවා. මහණෙනි ආලාර කාලාම මම ගිහි ගෝලෙක් වුණා. උණයි පස්සේ තොල් පොට සොලවලා යමක් කියවද ඒක ආයේ දෙසරයක් මට අහන්න ඕන නැහැ කියනවා. යමක් මට ඉගෙනුවද ඒක මම මනාකොටම ඉගෙන ගත්තා කියනවා. එක සැරේයි. ආයේ දෙසරයක් නැහැ. මහණෙනි මේ විදිහට ඔක්කොම ඉගෙන ගත්තයි පස්සේ මං ගිහිල්ලා ඇහුවා කියනවා මේ කාලාමගෙන්, කාලාම මේ ඔබ දන්න උත්තරීතරම දේ මොකද්ද මට කියලා දෙන්න කියලා. එතකොට කීව කියනවා ආයුෂ්මත් මම ආකින්චඤ්ඤායතනය දක්වා මේ මගේ ධර්මයේ බුරුදු කරලා තියෙන්නේ, ඊට වැඩිය දෙයක් නම් නැහැ, මෙන්න මේ විදිහයි කියලා ආකින්චඤ්ඤායතන සමාධිය ගැන කියලා දුන්නා කියනවා. මහණෙනි මම කල්පනා කළා කියනවා මේ ආලාර කාලාම හුදෙක් ඇදහිීමකින් ආකින්චඤ්ඤායතනයේ ස්පර්ශ කරපු කෙනෙක් නෙමෙයි. දැන් අපි නිවන ගැන කල්පනා කරන්නේ කොහොමද? ඇදහිීමකින්නේ, පැහැදීමකින්නේ. නමුත් ආලාර කාලාම ආකින්චඤ්ඤායතනය ගැන කියන්නේ ඇදහිීමකින් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඒ කාලේ හිතුවා කියනවා මෙයා මේක කියන්නේ ඇදහිීමකින් නෙමේ. හැබැයි මෙයාට විතරක් නෙමේ ශ්‍රද්ධාව තියෙන්නේ, මටත් තියෙනවා. මෙයාට විතරක් නෙමේ වීරිය තියෙන්නේ, මටත් තියෙනවා. මෙයාට විතරක් නෙමේ ප්‍රඥාව තියෙන්නේ, මටත් තියෙනවා. ඇයි එහෙනම් මට බැයිද කියලා හිතුණා කියනවා ආල ආකින්චඤ්ඤායතනෙ දිනු කරන්න. සුළු කලකින් දිනු කරා කියනවා. මොකද්ද කලේ? සුළු කලකින් දිනු කළා. දිනු කළා ගිහිල්ලා ඇහුවා කියනවා මෙච්චරයිද කියලා. කීපුවම කීවා කියනවා ආලාර කාලාම මේ ඇවැත්නේ මම දන්නේ ඔච්චරයි. මම යමක් දන්නවද නුඹත් ඒ දන්නවා. නුඹ යමක් දන්නවද දැන් මමත් ඒ දන්නවා. ඒ හින්දා මේ ගෞලයෝ ටික ඔක්කොටම අපි සම ශාස්ත්‍රූ මේ දෙන්න මේ ගෝලය ඔක්කොම බෙදාගෙන පරිහරණය කරමු අපි දෙන්න එකට ඉමුයි කියලා ගෝලයෙක් වෙච්චි මාවම සම තනතුරේ තිබ්බ කියනවා. තේරෙනද? එතකොට කල්පනා කළා කියනවා, ආන් ඒකයි පින්වන්නේ දැනුමේ ප්‍රඥාවේ වෙනස. දැන් අපිට නම් අපි ඉගෙන ගන්න ප්‍රොෆෙසර් යමක් ඔක්කොම දන්නවා ඔච්චරයි කියලා කිව්වොත් දැන් මොකද? එහෙනම් හරි මමත් දැන් ප්‍රොෆෙසර් තමයි කියලා අපි එච්චරකින් නවතිනවා නේ. බෝසතාණන් වහන්සේ හිතුවා කියනවා, මෙහා දන්නේ මෙච්චරයි. මේකේ කෙලවර ආකින්චඤ්ඤායතන යම් තලයක් තියෙනවාද ඒකේ උපදින්න විතරයි. මට මේ ගෝලියෝ ටික බෙදාගෙන මෙයත් එක්ක ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. එතන ප්‍රතික්ෂේප කරලා ගියා කියනවා. මහණෙනි මම ඊට පස්සේ උද්දක රාම පුත්තගාවට ගියා කියනවා. ගියයි පස්සේ බොහෝම ගෞරවයෙන් මාව ගෝලෙක් හැටියට පිළිගත්තා. එයා යම් දහමක් කියනවද කටසලවන පමණින් මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒ දහම පුරුදු කරලා ගිහිල්ලා ඇහුවා කියනවා, ඔබ කොච්චර දිනකන් දන්නවද? උද්දක රාම පුත්ත කීවා කියනවා, තමන්ගේ පියාණන් වහන්සේ. උද්දක රාම පුත්ත කියන්නේ රාමගේ පුතු උද්දක. එතකොට මෙයාගේ නම කවුද? උද්දක. පියාගේ නම මොකද්ද? රාම. එතකොට කීවා කියනවා, පින්වත මගේ තාත්තා නිව සංඥා නා සංඥායතනයේ දක්වා දියුණු කරලා තිබුණා. නිව සංඥා නා සංඥායතනයේ දක්වා දියුණු කරලා තිබුණා. මේ විදිහයි මේ සමාධිය කියලා කීවා කියනවා. හිතුවා කියනවා, රාමට විතරක් නෙමේ සද්ධාව තියෙන්නේ මටත් තියෙනවා. රාමට විතරක් නෙමේ මේ වීරිය තියෙන්නේ මටත් තියෙනවා. රාමට විතරක් නෙමේ ප්‍රඥාව තියෙන්නේ මටත් තියෙනවා. සුළු කලකින් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කළා කියනවා. ගෙල්ල හැවවා කියනවා, දන්නේ මෙච්චරද කියලා. කීවා කියනවා, මගේ පියාණන් දන්නේත් ඔච්චරයි කියලා. එතකොට කීවා කියනවා, මම දැන් මේක ස්පර්ශ කරා. මම මේක මනාකොට දන්නවා. උද්දක මොකද කළේ? අනේ එහෙමනම් අපේ තාත්තා යමක් දැනගත්තනම් නුඹත් ඒක දන්නවා. නුඹ ඒක දැනගත්තනම් අපේ රාම වෙච්චි තාත්තත් යමක් දන්නවා කියලා තමන්ගේ ගුරුතනතුරටපත් කළා කියනවා. කවද? බෝසතාණන් වහන්සේ. කල්පනා කළා කියනවා, දැනුම ඔක්කොම ලැබලා ඉවරයි. අන්න ප්‍රඥාවෙන් විමසුවා කියනවා, මේක තියෙන්නේ දැන් එයා හිතන් ඉන්නේ මොකද්ද? උද්දක හිතන් ඉන්නේ මොකද්ද? මේක තමයි විමුක්තිය කියලා. නෑ, හිතුණා කියනවා, මේක තියෙන්නේ මේක නිවීම නෙමේ, මේක තියෙන්නේ නිව සංඥා නා සංඥායතනේ උපදින්න විතරයි. මේකෙන් කෙලෙස් දුරු වෙන්නේ නෑ කියලා එතන අතහැරලා ගියා කියනවා. එතනින් අතහැරලා ගියයි පස්සේ දැක්කා කියනවා, සුදු එලිතලා තියෙන නේරංජනා ගංගාසබට තියෙන සේනානි ගම, උරුවේලේහි සේනානි ගම. ඒ සේනාගන්නි ගමට ගිහිල්ලා පදං වීරිය කරන්න මේ මනාකොට ගිහිකෙයින් නික්මෙච්චි පුරුෂයෙකුට සසර දුකින් එතර වෙන්න මෙතන නම් බොහොම හොඳයි කියලා ඒ උරුවේල ජනපතේ සේනානි ගම ඇසුරු කරගෙන ඒ කැලේට වෙලා මේ වීරිය කළා කියනවා. පුරා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. මහණෙනි, ඒ මම ජරාව ස්වභාවයේ කරගත්තු මම, ජරාව ඉපදීම ස්වභාවයේ කරගත්තු මම ඉපදීමේ ආදීනව දැකලා ආදීනවන් විඳිත්වා අජාතං අනුත්තරං යෝමක්ඛේම නිග්බාණං පරියේසමානෝ අජාතං අනුත්තරං යෝගක්ඛේම නිග්ගා නිබ්බාණං අච්ඡගමං. මහණෙනි, මම ඉපදින එකේ ආදීනව දැක්ක කියනවා. දැකලා මම ඒකේ ආදීනව දැනගෙන ඒ ඉපදීමෙන් නිදහස් වෙන වන්නා වූ උත්තරීතර වූ අනුත්තරීතර වූ ඊට වැඩි උත්තරීතර දෙයක් නැත්තා වූ ෂේම භූමියක් වන් වූ නිවීම සොයාගෙන ගියා කියනවා. එතකොට මට ආයි ඉපදීමක් නැත්තා වූ ඊට වැඩි උත්තරීතර දෙයක් නැත්තා වූ ෂේම භූමියක් වන් වූ නිවන නිවීම මම අධිගමනය කළා කියනවා. දිරණ ලෙඩ වෙන මැරෙන කෙලෙසෙන ශෝක කරන ස්වභාවයෙන් සිටියා වූ මම ඒ සේනානි ගමේදී ඒ සියල්ල නැත්තා වූ ඒ සියල්ල නැත්තා වූ අනුත්තර වූ සේම භූමියක් වන් වූ නිවන නිවීම ස්පර්ශ කළා කියනවා, අධිගමනය කළා කියනවා. අධිගමනය කළ මම මේ අදහස ඇති වුණා කියන ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ පින්ගන්නේ කල්පනා කරපු දේ. එත්ත මයම් භික්කවේ ඒතද හෝසි, දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉවරයි. අධිගතෝ කොය කෝ මයා ධම්මෝ ගම්බීරෝ, මහණෙනි මන් යම් ධර්මයක් අවබෝධ කළාද ඒක ගැඹුරුයි ගම්බීරයි. දුද්දසෝ දුද්දසෝ දකින්න දුෂ්කරයි. දුරනුබෝධෝ අවබෝධයේ දුරයි, ඉක්මනට තේරුම් ගන්න බෑ. මායං ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ, හැබැයි මේක ගැඹුරු වුණාට ගාම්භීර වුණාට දකින්න දුෂ්කර වුණාට අවබෝධයේ දුර වුණාට මේක සාන්තයි පණීතයි. අතක්කාව චරෝ, මේක අර්ථ මෙහෙමයි මේක මෙහෙමයි කියලා තර්ක කරලා තේරුම් ගන්න බෑ. නිපුණෝ, මේක තැනට සුදුසු ප්‍රඥාව පාවිච්චි කිරීමෙන් දත යුතු දෙයක්. ඒක මේ වගේ රාගය ඇති වුණාම වෙන එකක් කරලා හරියන්නේ නැහැ, අසුභේ වඩන්න ඕන. අන්න තැනට සුදුසු ප්‍රඥාවෙන් දැකී හිටු එකක්. ඒකට කියනවා නිපුණ කියලා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා, මෙයාට හිතුණා තේර ගාථාවල මේක තියෙන්නේ, සෝහනට ගිහිල්ලා භාවනා කරන්න. සෝහනට වැටියා, දැක්කා හොඳටම කුණු වෙලා මේ පණුවෝ ගහලා පණුවෝ මෙල්ල මෙල්ල ගහලා උතු ඕජාව උතුරන කාන්තා මල සිරුරක් තේන්නද? දැක්කම් මේ ස්වාමීන් වහන්සේ කියනවා, උන්වහන්සේගෙම තේර ගාථාවේ තියෙන්නේ අනේ මට රාගය ඇතුණා කියනවා. මම එතකොට කලේ බතක් ඉදෙන මොහොතකට, බතක් ඉදෙන්න කොච්චර වෙලාවක් යනවද? පැය කාලක් විනාඩි 20ක් යයි. බතක් ඉදෙන මොහොත කාලයකට ඒ මිනිය ගාවින් පැත්තකට අයින්කට උනා කියනවා. දැන් අපේ ස්වභාවය මොකද්ද? අපේ ස්වභාවය මොකද්ද? අපිට රාගයේ ඇති වෙන දෙයක් දැක්කොත් එහෙම අපි එතන බැස ගන්නවද අයින් වෙනවද? අපි එතන තව තව බල බල ඉන්නවා. අපි එතන නතර වෙනවා. ආ දැක්කදර කලින් කීවේ එතනවා කියන්නේ ඒකයි. කලින් කීවේ මං මුසපත් වෙනවා කියන්නේ ඒකයි. බැස ගන්නවා කියන්නේ ඒකයි. මුන්නාන්ස එතනින් අයින් වුණා කියනවා. කොච්චර වෙලාවකටද? පැය කාලකට. අයින් වෙලා ඒකේ ආදීනව දැක්කා කියනවා. පැය කාලක් ඇතුළත අරහත්ත්වේ සාක්ෂාත් කළා කියනවා. දැක්කද? ඒක තමයි පින්වන්නේ නිපුණ කියන්නේ. මේ ධර්මයේ නිපුණයි. ඒ තැනට ඕන විදිහට තමයි කල්පනා කරන්න ඕන. නිපුණෝ පණ්ඩිත වේදනියෝ, හැමෝම දකින්නේ නැති පණ්ඩිතයන් විසින් මේ දැකිය යුතු දෙයක්, දකින්න පුළුවන් දෙයක්. ආලය රාමාකෝ පනායම් පජා, මේ පජාව කියන්නේ මේ ජනතාව, මේ කට්ටිය මේ ආලයෙන්ම ආලයට මැලිච්ච කට්ටියක්. ආලය අඳුරනවා නේද? අඳුරනවානේ. ආලයෙන්ම තමැලිච්ච කට්ටියක්. ආලය රාමාකෝ පනායම් පජා, ආලය රතා, ආලයත් එක්කම සතුටු වෙන කට්ටියක්. ආලය කියන්නේ පින්වන්දි මොකක් හරි එක බැඳෙනවා කියන එක. දැන් ඔය තියෙන්නේ ආලයත් එක්කම ඊළඟ වචන ටිකනේ, ආලය කියනවා, ප්‍රේමය කියනවා නේ, ඔය තියෙන්නේ වචන සෙට් එකක්. එතකොට මේකත් එක්ක එලෙනවා කියන එක. ආලය, ආලය රාමාකෝ පනායම් පජා, ආලයටමයි කියනවා කැමැත්ත තියෙන්නේ. ආලය රාමා, ආලය රතා, ආලයෙන්ම තමයි කියනවා සතුටු වෙන්නේ. ආලය සමුදිතා, ආලයෙන්ම තමයි කියනවා බැසගෙන ඉන්නේ. ඒ කියන්නේ ඇල්ලෙන ස්වභාවයෙන්, එතෙන ස්වභාවයෙන්ම තමයි සතුටු වෙන්නේ. එතිලම තමයි මේ ඉන්නේ, එතෙන්නම තමයි බලන්නේ. ආලේ රාමාකෝ පනායන්, ආලේ රතා, ආලේ සමුදිතා, දුද්දසං ඉදන් ඨානං යදිදම් පටි ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ. මේ කට්ටියට, මේකෙම බැහැගෙන ඉන්න කට්ටියට මේක දකින්න එක ඨානං දුද්දසං, මේක මේ මේකෙම බැහැගෙන මේ ඉන්න අයට මේ මේක දකින්නවා කියන එක බොහොම අමාරුයි කියන. දැන් තේන්නවනේ අමාරුයි කියලා. ඔව්, අමාරු අර කෙලෙසෙන ගොඩාක් එකක බැහැලම ඉන්න හින්දා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේට මේ සම්බෝධියට පෙරම උපමාවක් වැටුණා කියනවා. තෙත ලී ගඟේ වැටිච්ච ලී කෑල්ලක් තේනවා. වතුරු දෙන්නේ මේ මේ ලී කෑල්ලෙන් එකක් තව ලීයක් අතුල්ලලා ගින්දර උපදවනවා කියන එක කරන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. ඊගාවට ගඟෙන් ගොඩ දාලා කියනවා. ඒත් තෙතයි කියනවා. ඒකෙන් පුළුවන්ද කියලා අහනවා තව එකක අතුල්ලලා ගින්දර ගන්න. ඒත් බෑ කියනවා. එකක් තියෙනවා කියනවා. ගඟෙත් නෙමෙයි තියෙන්නේ, ගඟෙන් ගොඩ දාලා තෙතත් නෑ වේලිලා. ඒකෙන් පුළුවන්ද කියලා අහනවා. පුළුවන් කියනවා. ඒ වගේ කියනවා මේ කාම මඩේම බැහැගෙන ඔය පංචකාම ගුණේම බැහැලා ඉඳෙද්දී මේ නිවන සාක්ෂාත් කරනවා කියන එක කරන්න බෑ කියනවා. ඒක හරියට ගඟේ තියෙන ලී කෑල්ල වගේ. ගඟෙන් එළියට ගන්නවා කියනවා. ඒක හරියට පැවිදි වුණා වගේ. හැබැයි තෙත්ත තියෙනවා. අර කාම ලෝකයේ ගැන හිත හිතා ඉන්නවා, හූල්ල හූල්ල සිවුර පුරුගෙන. තේන්නද? තෙත තියෙනවා. ඒත් බෑ කියනවා. ඒ හිල්ලිල්ලත් අතහැරලා දාලා මේක වේලලා ගන්නවා කියනවා. ආයේ ඒ පැත්ත ගැන හිතිල්ල නෑ, අනිත් පැත්තටමයි හැරිලා තියෙන්නේ. අන්න එතකොට නම් පුළුවන් කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ හිතුවා කියනවා, මේ ගොල්ලන්ට නම් මේක බෑ බෑ කියලා හිතුණා කියනවා. එහෙම හිතලා ඉවෙලා මොකුමක් දකින්නද? යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ. ඉදප්පච්චේතා, ඉත භාව අඤ්ඤතා භාවයේ දකින්නවා කියන එක, මෙතන අතන, මෙතනක් සිද්ධ වෙන එක, අතනක් සිද්ධ වෙන එක, මේ බවට පත් වෙන එක, අංශේ බවකට පත් වෙන එක, හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා කියන මේ පටිච්ච සමුප්පාදය දකින්නවා කියන එක ලේසි දෙයක් නෑ කියනවා. ඒ හින්දා ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරයන් සංසිඳවනවා කියන එක දකින්න එක ලේසි නෑ කියනවා. සබ්බූපදි පටිනිසග්ගෝ, සියලු මේ කාම සම්පත්වල අතහැරලා උපදීන් දුරු කරනවා කියන එක දකින්න ලේසි නෑ කියනවා. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන, තණ්හාව ඡේවීම, විරාගය නැවැත්මන නිවන නිවීම, මේක ලේසි නෑ කියලා හිතුණා කියනවා. කාටද? කාටද? බුදුරජාණන් වහන්සේට හිතුණා කාට ලේසි නෑ කියලාද? අරකේ තිච්ච කට්ටියට, ඒකට මුසපත් වෙච්ච කට්ටියට, ඒකම බැහැගත්තු කට්ටියට. එක තැනක දිනව පින්ගන්නේ මේ තේරී ගාතාවක්. මට මතක හිටිට විමලා තෙරණියගේ ගාතාවේ තියෙන්නේ මේ එතුමිය ගණිකාවක්. මුගලන් මහරහතන් වහන්සේවත් මේ පොළඹවා ගන්න හදපු කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ අහනවා මේ ඈ මෝඩ ගෑණියේ නුඹ මේ අහස චිත්‍ර අඳින්නද හදන්නේ කියලා අහනවා. ගිනි කඳක් එක්ක සෙල්ලම් කරන්නද හදන්නේ කියලා අහනවා. එහෙම අහුවම මෙයා අහනවා නුඹ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා. මේ සමහර මිනිස්සු මේ කාන්තා සිරුර දැක්කම හරියට මේ උපමාවක් කියනවා, ළඟට එන්නේ නාකි හරක් මඩේ බහිනවා වගේ කියනවා. මඩේ බහින්නේ මොන හරක්ද? මොන හරක්ද? ආ ඕ මී හර කියනවා නුඹ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියනවා. කොහොමද කියලා අහනවා. ඔහොම හිතක් හදාගත්තේ. මම මේ කියන්නේ බින්දන්නේ දේශනාවක්. මං කියන දෙයක් නෙමෙයි. ඔහොම හිතක් හදාගත්තේ කොහොමද කියලා අහනවා. එතකොට මේ ගණිකාවක්. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරනවා. එතකොට මෙයාට හිතෙනවා අනේ එහෙම හිතක් මටත් තියෙනවා නම් කියලා. මේ කිසි දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැති හිතක් මටත් තියෙනවා කියලා කාටද හිතුනේ? ඒ ගණිකාවට හිතුණා කියනවා. ඒ ඔක්කොම අතහැර දාලා පැවිදි වුණා කියනවා. අරහත්ත්වේ සාක්ෂාත් කළා කියනවා. එතකොට තමන්ගේ පිටිපස්සේ තියෙනවා අර කර්ම විපාකෙන් රැස් කරගෙන ආපු එක මොකද්ද? ප්‍රඥාව. හැබැයි තියෙනවා කියලාවත් තමන් දන්නේ නැහැ. තමන් දන්නේ නැහැ. පින්වත්නි, ඒකයි කියන්නේ මේක ලෝකයේ උත්තරීතර බවට පත් කරන ධාමයක්. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා කියනවා අනේ මම මේක කියන්න ගියොත් එහෙම මෙහෙම ඇඳිලා බැඳිලා වෙත්තිලා ඒකෙන්ම මුසපත් වෙලා එරිලා ඉන්න කට්ටියට අර කීවි කට්ටිය මේක එරිනවා කියලා අර කට්ටිය වගේ එහෙම ඉන්න අයට මේක කියන්න ගියොත් මට මේක වෙහෙසක් විතරයි, මට මේක කලන්තයක් විතරයි, වැඩක් වෙන එකක් නැහැ කියලා හිතුණා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මගේ සිතිවිල්ල දැක්ක කියනවා සහම්පති බ්‍රහ්මරාජයා. ඇවිල්ලා මා ඉස්සරහා පහළ වුණා කියනවා. පහළ වෙලා කියනවා කියනවා ස්වාමීනි වන්දනා කරගෙන කීවා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගධ දේශේ, භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ මගධ දේශේ. මගධ දේශේ පෙර, ඒ කියන්නේ දැනුත් පෙරත් බොහෝ ශාස්ත්‍රවලු පහළ වෙලා හිටියා. මේ අසුද්ධ වූ ධර්මයක් කියාගෙන කියා නිගණ්ඨනාත පුත්ත කිව්වේ ලෙවුලුයි බතුයි කණ්ඩ කියලා. ඊට පස්සේ මක්කලී ගෝසාල කිව්වේ උඩ ඉඳන් ගංගානම් ගඟේ උඩ කෙරෝල ඉඳලා යටට වෙනකන් දන් දුන්නත් විපාක නැහැ, යට ඉඳන් උඩට වෙනකන් මේ හැමෝගෙම හිසගසා දැම්මත් විපාක නැහැ කියලා. ඔය වගේ ශාස්ත්‍රවරු අසුද්ධ ධර්මයක් කීවා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් තථාගතයන් වහන්සේ නිර්මල වූ ඔබ වහන්සේ ධර්මයේ සත්‍යය, ඔබ වහන්සේගේ ධර්මයේ සත්‍යය වසත්තා. මහා කන්දක් මුදුනට නැගගත්තු වීරයන් වහන්සේ මේ කඳු මුදුනේ ඉඳලා ධර්ම පාසාදයට නැගගත්තා වූ වීරයන් වහන්සේ කඳු මුදුනේ ඉඳලා මේ සත්‍යයන් දෙස අනුකම්පාවෙන් බලා වදාරන සේක්වා වීරයන් වහන්ස නැගී සිටිනු මැනවි ධර්මයේ දේශනාවට අල්පෝසුක නොවන සේක්වා. වීරයන් වහන්ස මේ ධර්මයේ දේශනා කරන සේක්වා අවබෝධ කරගන්න කට්ටිය ඇති වෙනවාමය කියලා ආරාධනා කළා කියනවා. භාග්‍යතුන් වහන්සේ අන්න ඒ වෙලාවේ ලෝකයේ දිහා බැලුවා කියනවා. උන්වහන්සේ දැක්ක කියනවා උපුල් විලක් වගේ, නෙළුම් විලක් වගේ මේ ලෝක සත්‍යය. සමහර නෙළුම් උඩට ඇවිල්ලා වතුරෙන් පිපෙන්න ආසන්නයි. සමහර නෙළුම් වතුර යට, හැබැයි කවදා නමුත් ඉර පැහැවුවොත් පිපෙනවා. සමහර නෙළුම් තාම චූටි පොට්ටු, ඉර පැහැවුවොත් පිපෙනවා. භාග්‍යතුන් වහන්සේ නෙළුම් විලක් වගේ දැක්ක කියනවා සමහර සත්වයෝ චූටි උදව්වක් කරපු ගමන් නිවන සාක්ෂාත් කරනවා. සමහර සත්වයෝ ගොඩක් උදව් ලැබුණම කරනවා. සමහරුන්ගේ සද්දා ඉන්ද්‍රිය ප්‍රබලයි, සමහරුන්ගේ එහෙම නෑ. සමහරුන්ගේ වීරිය ප්‍රබලයි, සමහරුන්ගේ එහෙම නෑ. සමහරුන්ගේ පින ප්‍රබලයි, සමහරුන්ට එහෙම නෑ. ඉතින් හිතුණා කියනවා, එහෙමනම් මං දහම් දේශනවා කියලා. අපාරුතා තේ සංගම තස්ස ద్వාරා යේසෝත වන්තෝ පමුච්ඡන්තු සද්ධං විහින්ත සංඤේ පගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු භක්මේපි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපාරුතා අමතස්ස ద్వාරා, මම මේ අමූර්තේ නම් වූ දොර විවර කරන ලදි. යේ සෝතවන්තෝ පමුච්චස්සු සද්ධං, යමේ කන් ඇද්ද, කන් ඇති ඇත්තෝ පමුච්චස්සු සද්ධං, මේක අහන්න සද්ධාව මුදත්වා. එතකොට එහෙනම් දොරටුව මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මුදත්වා. විහිංස සංඤී පගුණන්න භාසින්, කරදරයක් වෙයි කියලා හිතලා මම මේක කියන්න කල්පනා කරේ නෑ. වෙහෙසක් වෙයි කියලා මම මේක කල්පනා කළේ නෑ. ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති, එහෙමනම් මේ මිනිසුන් කෙරෙහි මම මේ ධර්මයේ දෙසමි කියලා භාග්‍යතුන් වහන්සේ ඔන්න කල්පනා කළා කියනවා. ඊට පස්සේ හිතුණා කියනවා, කාටද මම ඉස්සෙල්ලම කියන්නේ? මතක් වුණා කියනවා, ආලාර කාලාමව. කවද මතක් වුණේ ඉස්සෙල්ලම? ආලාර කාලාම. හිතුවා කියනවා, බොහෝ කාලයක් හිත සමාධිය පුරුදු කරපු කෙනෙක්, හිතේ කෙලෙස් යතපත් කරපු කෙනෙක් කියද, මම මේ ක්‍රමේ කියලා දුන්නොත්, මේ ඉදප්පච්චතාවයේ මේ ගැඹුරු ධර්මයේ මේ සිත පිරිසිදු කරන දහම කියලා දුන්නොත් සැනින් අවබෝධ කරනවා කියලා බලද්දිම දෙවි කෙනෙක් ළඟට ආවා කියනවා. ඇවිල්ලා කීවා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ආලාර කාලාම මේන් සත් දවසකට පෙර මිය ගියා කියලා කීවා කියනවා. මමත් සිතින් බැලුවා කියනවා, මමත් දැක්ක කියනවා මගේ ඥාණයෙන් ආලාර කාලාම මිය ගියා කියලා. මේ බලන්න පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව එවෙලි මට හිතුණා කියනවා, මහණෙනි, ඒ මට මෙසේ සිත්විය කියනවා, ආලාර කාලාම තෙමේ මහත් පිරිහීමත් එක්ක ආලාර කාලාම තෙමේ පිරිහුණේය කියලා හිතුණා කියනවා. කා ගැනද මේ හිතන්නේ? ආකින්චඤ්ඤායතනයේ දක්වා මොකක් දිනු කරපු කෙනෙක්ද? සමාධිය දිනු කරපු කෙනෙක්. ආන් ඒකයි පින්වත්නි, මේ ලෝකේ සිල් රකින්නත් පුළුවන් ඕන කාලෙක, මොකක් හරි සීලයක් රකින්න පුළුවන්, සමාධිය වඩන්නත් පුළුවන්. හැබැයි මේ ලෝකයෙන් විතර වෙන ධහම ඇසෙන තාක් ප්‍රඥාව, ඕ යථාභූත ඥානය, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය පහළ වෙන්නේ නෑ. ආකින්චඤ්ඤායතනයේට සමාධිය වඩපු කෙනා ඒ සමාධිය තුල ඉඳලා මළුවොත් එයා උපදින්නේ ආකින්චඤ්ඤායතන තලේ. ඒ තලයට ඒක මේ අසඤ්ඤ තලේ, ඒකට ධර්මය ඇහෙන්නේ නැහැ කියනවා. ඊගාට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, උද්දකරාම පුත්තට කියලා දෙන්න. එතකොට වැටුණා කියනවා, අනේ ඊරේ මල. බලන්න, චූටි මොහතකින් මිසුනේ ඊරේ මල. දෙවි කෙනේ ළඟට ඇවිල්ලා කිව්වා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ උද්දකරාම පුත්ත ඊරේත් මල, ඊරේ මල කියලා මටත් වැටුණා කියනවා. එවිලිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අනේ උද්දකරාම පුත්ත පිරිහුණා කියනවා, මහත් අලාභයක් කියනවා. චුට්ටක් ඇහුවනම් අවබෝධ කරනවා සසරෙන් එතර. දැන් නෑ. කොහෙද ඉපදුනේ? නේවසඤ්ඤා නාසඤ්ඤා එතනේ ගෙහෙල්ල උපන්න කියනවා. ආන් ඒකයි වින්න්නේ. අර එක තැනක තියෙනවා, අස්සජී ස්වාමීන් වහන්සේ මේ ගොඩාක් ලෙඩ වෙලා දුකෙන් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා ආපුවම කියනවා, අනේ ස්වාමීනි, මුකුත් මේ හිතේ දුකක් තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා, තියෙනවා කියනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට ඉස්සර සමාධිය තිබ්බා කියනවා. දැන් නෑ කියනවා. ඒ හින්ද මම ගොඩාක් දුකින් ඉන්නේ කියනවා. මම පිරිහෙනවා නේද කියලා. ඉස්සර තිබ්බා දැන් නෑ. එතකොට වැඩිමත්ද පිරිහීමක්ද? පිරිහීමන්නේ මට දුකයි කියනවා, මම පිරිහෙනවා නේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අස්සජී සමාධියම සාරය කරගත්තු, සමාධියම හරය කරගත්තු, සමාධියම පරම නිෂ්ඨාව කරගත්තු ශාසනයක නම් නුඹ හොම දුක්ුණාට කමන්නෑ කියනවා. අනේ මම පිරිහිනවා නේද කියලා. අස්සජී මගේ ශාසනේ සමාධිය සාරේ නෙමෙයි කියනවා. මගේ ශාසනේ සමාධිය පරම හරේ නෙමෙයි කියනවා. අස්සජී මගේ ශාසනේ සමාධිය පරම නිෂ්ඨාව නොවේ කියනවා. මගේ ශාසනේ විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කියනවා, පරම නිෂ්ඨාව. එතකොට පින්ගන්නේ නෙව සංඥා නා සංඥායතනය දක්වා දියුණු කරත් ඒකෙන් වැඩක් උනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ කල්පනා කළා කියනවා, කාටද මම ඉස්සෙල්ලම දහම් දෙසන්නේ? මතක් වුණා කියනවා, මේ පස්වක දවසන්න වැඩියා බරණැස ඉසිපතනාරාමෙට මගදී හම්බුණා කියනවා කෙනෙක්. කවුද? උපකා ජීවිකයා. ඇහුවා කියනවා, නුඹගේ ඉරියව් හරි ප්‍රසන්නයි, නුඹ හරි සාන්තයි, නුඹ කාගේ ගෝලයේද, කාගේ මේ ධර්මය පුරුදු කරපු කෙනෙක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මට ගුරුවරයෙක් නැහැ කියනවා, මට සමාන කෙනෙක්වත් නැහැ කියනවා. දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත ලෝකේ මා ළඟින් තියන්න පුළුවන් සමකල හැකි කෙනෙක් දකින්නෙත් නැහැ කියනවා. මම අරහත් කියනවා, මම අනුත්තරයි කියනවා. ඒ යෝගශේමයේ මේ අවබෝධ කරගෙන නිවුණා කියනවා. එතකොට මෙයා අහනවා, එහෙනම් කියන්නේ අනන්ත ජින කෙනෙක්ද කියලා අහනවා. ඒ කියන්නේ සියල්ල දිනපු කෙනෙක්ද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, උපක යමෙක් මනාකොට කියනවා නම් අනන්ත ජින කියලා, ඒ මට තමා කියනවා. එතකොට මෙයා උපක හැරුණා කියනවා, වෙනින් පාරකට කෙලීම ගියේ වැදි ගමකට. කොහෙද ගියේ? උපක කියන්නේ පින්වන්නේ පැවිද්දෙක්, ආජීවකේ. එතකොට මෙයා වැදි ගමට ගිහිල්ලා ඉවර වෙලා කල්පන මේ පිණ්ඩපාතේ වඩිනවා, ප්‍රධාන මේ වැද්දාගේ ගෙදෙට්ට. එතකොට පිණ්ඩපාත වැඩියම පිණ්ඩපාත පූජ කරනවා. මෙයා කැලේට ගිහිල්ලා වළඳනවා. වැදි නායකයා පැහැදිලා මෙයාට උන්න මැටියෙන් කුටියක් හදලා දීලා උපස්ථාන කරගෙන දැන් ඉන්නවා. වැදි නායකයා කාලයක් යද්දි මේ පළාතේ දැන් මේ මූවෝ නැහැ, දැන් පෑවිල්ල. ඈත පළාතකට ගියා තමන්ගේ රැහෙත් එක්ක දඩේමේ ගිහිල්ලා මූව මස් එහෙම හොදාගෙන ඉන්න, හොයාගෙන ඉන්නම් කියලා. තමන්ගේ දුවට කිව්වා, මේ සාදුවරේ ආපුවම, තාපසින්නාංශේ ආපුවම උපස්ථාන කරන්න කියලා. දෙන්නද? මම මේක කතාව කියන්නේ මේ කාමයන්ගේ හැටි කියලා දෙන්න. උපස්ථාන කරන්න කිව්වා. එතකොට මං හත් දවසකින් ආපහු එනවා කිව්වා. කවුද කිව්වේ? වැදි නායකයා. වැදි වෙනායකයාගේ දුව චාපා. පළවෙනි දවසේ ඔන්න උපකාව තාපසින්නාංශේ ආවා පිණ්ඩපාතේ. කවදාහක්වත් වැදි නායකයා පිණ්ඩපාතේ බෙදුවා මිසක් දුව ඒතාක් බෙදුවේ නැහැ. එදා තමයි උපක දැක්කේ චාපව. දැකපු ගමන් හිත ගියා කියනවා. දැක්කේ මොකද්ද? රූපයක්. දැකපු ගමන් හිත ගියා කියනවා. පාත්‍රයට දානේ අරගෙන කුටියට ගියා ගියාමයි කියනවා. පැත්තකින් තිබ්බා කියනවා පාත්‍රේ, වැළඳුවේ නැහැ, කෑවේ නැහැ. ලැබෙනවා නම් ජීවත් වෙනවා, නැත්නම් මම මැරෙනවා කියලා පැත්තකින් ඇලුණා කියලා. දැක්කද වින්ගන්නේ හිතේ හැටි? අර 3යි පස්සේ, මුසපත් 3යි පස්සේ, බැසගත්තයි පස්සේ දැක්කද? මොකද්ද මොකේද 3නේ? මොකටද මුසපත් 3නේ? මොකේද බැසගත්තේ? උපදින දේක, ලෙඩ වෙන දේක, දිරණ දේක, මේ මැරෙන දේක, ඊගාවට කෙලෙසෙන දේක. බලන්න, තාපසෙක් හැටියට හිටියා හිත තියාගෙන, දැන් කෙලෙසුනේ නැද්ද? හිත කෙලෙසුනා. ඊගාවට සෝකය හදලා දෙන දෙයක බැහැගත්තේ. දැක්කද වෙච්චි දේ? පාත්‍රයේ පැත්තකින් තිබ්බා කියනවා. කෑවිවත් නැහැ කියනවා. හැබැයි ඒ ගෙදෙට්ට ආයි ගියෙත් නැහැ කියනවා. ලැබෙනවා නම් ජීවත් වෙනවා, නැත්තම් මම මැරෙනවා කියනවා. දැක්කද හිතේ ඇති? ඔය විදිහට හිතේ දැන් බලන්න මේ ලෝකේ මේ බයිලා ගීතද වැඩි, විරහ ගීතද වැඩි? මොනවාද වැඩි? බයිලා ගීත නැහැ, විරහ ගීත වැඩි. ඇයි ඒ? බැසගත්තයි පස්සේ හූල්ල හූල්ල ඉන්න එක තමයි තියෙන්නේ. ඊට පස්සේ වැදි නායකයා ආවා කියනවා. ආපුවම දූගෙන් ඇහුවා කියනවා, මේ තාපසින්නාංශයට හැමදාම පිළිවෙලට දාන්නේ දුන්නද? එක දවසක් නම් ආව, එයා ඊට පස්සේ ආවේ නැහැ කියනවා. දෙම් ගිහිල්ලා බැලුවා කියනවා, නේ සත් දවසක් කාලා නැහැ, ඇලවිලා ඉන්නවා. පස්සේ වැදි නායකයා දුව කසාද බන්දලා දුන්නා කියනවා. දරුවෙක් ලැබුණා කියනවා. මෙයාට ඒ වුණාට නිතර සිහි වෙනවා. මොකද්ද? අනන්ත ජින කියලා කෙනෙක් මට හම්බුණා කියලා. අන්තිමේට කීවා කියනවා, මම යනවා යන්න. මේ රූපේ තමයි මාව, මේ රූපයට තමයි මම බැඳුනේ. කැලේට ආපු තාපසීන් කෙනෙකුටවත්, මේ තාපසෙකුටවත් බණක් භාවනාවක් කරගෙන ඉන්න හම්බුනේ නැහැ මේ රූපේ නිසා කියනවා. එතකොට චාප කියනවා, මේ කළු මේ කන්දම් මුදුනේ කිනිහිරියා මල් ගහක් තියෙනවා කියනවා. ඒක ළඟම රතුපාට මල් පිපිච්චි දෙලුම් ගහක් තියෙනවා කියනවා. කියලා මේ ලෝකේ වර්ණනා කරන ලස්සනට. එතකොට උපක කියනවා, චාපා නුඹෝය කියන වචන වලින් හතරෙන් එකක් වෙන කෙනෙකුට කීවනම් එයා නතර වෙයි කියනවා. හැබැයි මාව නතර කරන්න දැන් බෑ කියනවා. ඊට පස්සේ කියනවා, මම එහෙමනම් මේ දරුවව දැන් පොලේ ගහනවා කියනවා. එහෙම නැත්නම් දෙකට කපනවා කියනවා. එතකොට පුත්‍ර ශෝකේ නිසා නුඹට යන්න හම්බෙන්නේ නැහැ කියනවා. උපක කියනවා, අනේ මෝඩියේ, ඔය මේ දරුවව ඕන්නම් හිවල්ලුන්ට කන්න දෙන්න කියනවා. ඒ වුණාට මාව නම් නවත්තන්න මේ වතාවේ බෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා උපක එනවා කියලා. භාග්‍යතුන් වහන්සේ කලින්ම කියලා තිබ්බා, කවුරු හරි අනන්ත ජින කී කියාම කෙනෙක්ව හෙව්වොත් ඒ හොයන්නේ මාව කීවා. කවුරු හරි ඇවිල්ලා අනන්ත ජිනව හෙව්වොත් එයා දන්නේ බුදු කෙනෙක් කියලා. එයා දන්නේ කවුරු කියලාද? අනන්ත ජින කියලා. අනන්ත ජිනව හෙව්වොත් කවුරු හරි ඇවිල්ලා කෙලින්ම මගේ ගාවට එවන්න කියනවා. උපකත් ඇවිල්ලා පැවිදි වුණා. ඔය විස්තරේ තියෙන්නේ ජාපා කියන තෙරණියගේ තේරී ගාතාවේ. චාපත් පස්සේ කාලෙක ඇවිල්ලා පැවිදි වෙලා රාත්‍රියටපත් වුණා. උපකත් සසරෙන් එතර වුණා. පින්වන්නි, වීරවන්තයින්ගේ ලෝකේ එහෙමයි. එතිලා බැඳිලා මූසපත් වෙලා මේකෙ මෙරිලා ගොඩ එන්න බැරි අයගේ ලෝකේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න පස්සක මහණුන්ට ධර්මයේ දේශනා කළා කියනවා. පස්සක මහණුන් මුලින්ම පිළිගත්තේ නැහැ කියනවා තථාගතයන් වහන්සේ අරහන් කියලා, සම්මා සම්බුද්දයි කියලා. තුන් වතාවක් කියලා හේතු ගැන්නුවා කියනවා. ධර්මයේ කට්ටියත් පස්සේ අවබෝධ කළා කියනවා. මහණෙනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කාම ගුණයෝ පස්දනයක් පහක් තියෙනවා කියනවා. කියද්ද කාම ගුණ පහක් තියෙනවා කියනවා. මහණෙනි, කවර පහක්ද යත්? දැන් ඔන්න කියලා දෙන්නේ මොකද්ද? කාම ගුණ පංචමේ භික්ඛවේ කාම ගුණා කතමේ පංච චක්කු විඤ්ඤයියා රූපා ဣට්ඨාකන්තා මනාපා පිය රූපා කාපමූප සංහිතා රජනියා. මහණෙනි, සත් චක්කු විඤ්ඤයියා රූපා ඇහෙන් දැනගත යුතු, විඤ්ඤයා කියන්නේ දැනගන්නවා කියන එක. ඇහෙන් දැනගත යුතු රූප තියෙනවා, ඉෂ්ඨ කාන්ත මනාප පිය රූප කාමූප සංහිත රජනීය. ඇහෙට පේන රූප තියෙනවා හොඳයි කියලා හිතෙන. කාන්ත බැබලීමක් තියෙන, පැහැයක් තියෙන, මනාප හිතේ කැමැත්තක් ඇති කරන, පිය රූප, පිය රූපා ප්‍රිය ස්වභාවයේ උපදවන රජනියා. රජනියා කියන්නේ මොකද්ද? සිත කෙලසන, සිත අපරිසිදු භාවයට පත් කරන රූප තියෙනවා. සෝත විඤ්ඤයා සද්ධා, අර සුදුසුකම් ටික තියෙන. ගාන විඤ්ඤයා ගන්ධා, ජීවා විඤ්ඤයා රසා, කාය විඤ්ඤයා පොට්ටබ්බා, කයට දැනෙන පහස. මොන ස්වභාවයෙන් යුතුද? ඉෂ්ඨ, හොඳයි කියලා හිතෙන, මනාපා කැමැත්ත ඇති කරන, ඉට්ටා කන්තා මනාපා, පිය රූපා ප්‍රිය ස්වභාවය උපද්දවන, කාමූප සංහිතා මේ බැඳිලා යන ස්වභාවයෙන් යුතු රජනිය, සිත කෙලෙසලා දාන පහස තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස පහස, ඕවා තමා කියනවා කාම ගුණ. ඔය කාම ගුණයන් කෙරෙහි යම් කෙනෙක් බැස ගන්නවා නම් හිතින් දෙන්නද, ඒක තමා කියනවා කාමය. ඔය ස්වභාවයෙන් යුතු රූප ලෝකේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, કે මේ මිනිස්යාගේ හිතේ තියෙන කාමේ වනාහි සංකල්පයක් කියනවා. ලෝකයේ කාමේ නැහැ කියනවා. ලෝකේ තියෙන්නේ මොනවාද? කාම ගුණ. කාමේ තියෙන්නේ කොහෙද? හිතේ. එතකොට මේකට කට්ටිය බැඳෙනවා. දෙන්නද? මේකට බැඳුනයි පස්සේ අන්න තොණ්ඩුවට ආවුණා. මේකට බැඳුනයි පස්සේ මොකද වුනේ? අන්න තොණ්ඩුවට ආවුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැම්පින් ගන්නේ, මේක තේරුම් ගන්න ඕන. දැන් ඔබට හිතෙන්නේ දැන් ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියපුවාම මුකුත් තේරෙන්නේ නැහැ මේ අපි බැඳිලා ඉන්නේ ඒවට කියලා. දැන් අපි ගමු, අපි හදමු දරුවා කියලා. දරුවා කියන්නේ මොකද්ද? ඇහැට පේන රූපයක්. දැන් අපිට බැඳීමක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. ඊගාවට ඒ දරුවාගේ හඬ කියමුකෝ. ඒක මොකද්ද? කනට ඇහෙන ශබ්දයක්. දරුවාගේ ඉම්බම දැනෙන සුවඳ කියමුකෝ. ඒක මොකද්ද? ඒක දරුවාගේ දැනෙන මේ සුවඳක්. දරුවාගේ ඉම්බවම දැනෙන පහස කියමුකෝ. ඒක මොකද්ද? දරුවාගේ මේ ඇඟේ ගෑවුනහම දැනෙන පහසක්. එතකොට අපි බැඳුනේ දරුවටද රූප ශබ්ද ගන්ධ රස පහසටද? අපි බැඳුනේ රූප ශබ්ද ගන්ධ රස පහසට. අපි බැඳුනේ පින්ගන්නේ ඒකට. දැන් අපි දරුවට බැඳුණා නම් දරුවා නැති වෙච්ච කාලෙක කුණු වෙනව නේද? කුණු වෙනවනේ. එහෙනම් ඒකටත් අපි බැඳෙන්න ඕන. ඒ කුණු වෙන එකට බැඳෙනවද? නෑ. අපි හිතමු කෙනෙක් ඔන්න දරුවෙක්ව, අපි හිතමු අපිට ඒ කාලේ අඳුරුවන් මේ අතීතයක් තිබුණානේ නේද? මේ 77 යුගේ නේද? ඊට පස්සේ 83 යුගේ. අපි හිතමු අම්මා කෙනෙක් දකිනවා දරුවෙක්ව මේ හතුරන් විසින් කෑලි කෑලි කරලා තියෙනවා. දෙන්නද? අම්මා දරුවා කියලා මතක් කරන්නේ කාවද? කෑලි කෑලි කරලා තිබ්බ එකද, hina vela amme කියලා මගේ ළඟට එන එකද සිහි කරන්නේ? hina vela amme කියාගෙන ළඟට එන එක සිහි කරන්නේ. බැඳුනේ දරුවට නම් එහෙනම් ඇයි අරක සිහි කරන්න බැරි? ඒකෙන් ආස්වාදයක් දැනෙන්නේ නැතිවද? බැඳුනේ ආස්වාදයෙන් යුතු රූපයට, ඒ රූපයයි සිහි කරන්නේ. බැඳුනේ අම්මේ කියන හඬට, ඒ ආස්වාදයෙන් යුතු හඬයි සිහි කරන්නේ. එහෙම නෙමෙයිද වෙන්නේ? එතකොට අපි බැඳිලා තියෙන්නේ පින්ගන්නේ දරුවට නෙමෙයි. අපි මුලා වුණේ දරුවට, අපි බැඳුනේ රූප සද්ද ගන්ධ රස පහසට. තේරෙනවද කියන එක? අපි ඔක්කොම හවුනේ ඔතෙන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ටිකට හවු වෙලා ඔය ටික පරිභෝග කරන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? දැන් අපිට රූප සද්ද ගන්ධ රස පහස නැතුව ඉන්න පුළුවන්ද? බෑ. අපිට ඔය ටික ඕන. අපි හිතමු කෑමක් කියලා. තේන්නද? අපි බත් එක, අපි හිතන්නකෝ අපි බත් පතක් බෙදාගන්නේ ලස්සනටද කැතටද? කාට හරි බෙදලා දෙන්නේ කොහොමද? ලස්සනට. එතකොට අපි බත් පතෙත් ලස්සන හොයනවා. මොකද්ද හොයන්නේ? රූපේ. රූපේ හොයනවා. බත් පතෙත් සද්දේ හොයනවා. පපඩම් එහෙම කරස් කාලා කන්න සතුටුයි නේද? පපඩම කටේ දාලා ඉවෙලා මේ ටොපි කනෝ වගේ සූප්පු කරනවද? නෑ. අරක කරස් ගාලා ඒ සද්දෙට සතුටුයි. බත්පතෙත් හොයන්නේ සද්දයක්. බත්පතෙත් හොයන්නේ ගඳ සුවඳක්. බත්පතෙත් හොයන්නේ රසයක්. බත්පතෙත් හොයන්නේ කටට පහසක්. ඒකනේ සමහර ඒවා තද හැටියට හොය හදනවා. සමහරු මාස් මෙලෝස් සුමුදු හැටියට හදනවා. ඒ මොකද්ද හොයන්නේ? ඒ සුදුසුකම ඇති කරන්නේ පහස. අපි බත්පතට බැඳෙනවා කිව්වෙත් බැඳිලා තියෙන්නේ බත්පතට නෙමෙයි පින්වත්නි. රූප ශබ්ද ගන්ධ රස පහසට. තේන්නද කියන එක? එතකොට මේක අපිට පරිහරණය කරන්නේ නැතුව ඉන්න බෑ. අපිට මේක හැමතිස්සෙම අපිත් එක්ක එකතු වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕන්න මහණෙනි, කෙනෙක් ඉන්නවා මේ ටික පාවිච්චි කරනවා, ඒකත් එක්ක ඉතිලයි ඉන්නේ. තේන්නද? රූප සද්ද. දැන් අපි මේ අම්මා කියනවා, තාත්තා කියනවා, නංගි කියනවා, මල්ලි කියනවා, ස්වාමියා කියනවා, භාර්යාව කියනවා, දරුවෝ කියනවා, ගේ කියා ඔය ඔක්කොටම බැඳිලා වැඩි හරියක් වෙන්නේ සතුටු වෙන එකද හූල්ලන එකද? හූල්ලන එක වෙන්නේ පින්ගන්නේ. බැඳුනේ ඔය නමින් කියපු දෙයට නෙමේ, බැඳුනේ රූප සද්ද ගන්ධ රස පහසට. බැඳිලා හූල්ල හූල්ල ඉන්න එක කරන්නේ. අන්න ඒ එතිලා බැඳුනා කියන්නේ ඒක. අර මං මුලින් දේශනාවේදී කිව්වේ ඒ විදිහට එතිලා, ඒ විදිහට බැඳිලා ඒකෙම බැසගත්තයි පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට මේ වගේ කියනවා. කොයි වගේද? කැලේ ඉන්නවා මුවෙක්. කැලේ ඉන්නව මොකෙද්ද? මුවෙක්. මුව ඇවිදගෙන යද්දී අනේ මේ වැද්දෙක් කටවපු මලපුඩුවක එතෙනවා. මලපුඩුවට හවු වෙනවා. හවු වුණයි පස්සේ දැන් වැද්දා නෑ ළඟ. මෙයා මලපුඩුවේ එතුණයි පස්සේ මෙයා එතනම නිදා ගන්නවා. දැන් කරන්න දෙයක් නෑ. මේ දැන් වැද්දා එද්දී මෙයාට දුවන්න ඕන. දැන් මෙයා නිින්දෙන් නැගිට්ටා. දැන් මෙයාට මතක නෑ මොකේද එතිලා ඉන්නේ කියලා. මොකේද මෙයා එතිලා ඉන්නේ? මලපුඩුවට අහු වෙලා ඉන්නේ. මෙයා එතන නිින්ද ගියා. දැන් වැද්දා එනවා, මෙයාට සද්ද ඇහෙනවා. මෙයාට දුවන්න ඕන කියනවා. මෙයාට දුවන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ කියනවා. රූප සද්ද ගන්ධ රස පහසට බැඳුනයි පස්සේ මරුවා එද්දී දුවන්න ඕන. බෑ. මගේ පුතේගේ කියයි ආයෙත් මෙතනම ඉන්න හදනවා. එල්ලෙනවා. මගේ දේපල, මගේ වස්තුව, මගේ නෝන, මගේ මහත්තයා කී කියා මේකෙම ඉන්නවා. මරු එද්දි බේරිලා යන්න බෑ කියනවා. තේන්නවද වෙන වැඩි? නිවනයක් කරා යන්න බෑ කියනවා. විමුක්තියක් සාක්ෂාත් කරන්න, ලෝකෙන් එතර කර වෙන්න බෑ කියනවා මෙයාට. ඇයි මේ? මලපුඩුවේ පැටලිලා. මලපුඩුව මොකද්ද? පංචකාමය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා, තව කෙනෙක්, තව මූයෙක්. මේ මුවත් කැලේ ඇවිදගෙන ගිහිල්ලා මරුව වැද්දාට හොපු මලපුඩුව උඩ නිදා ගන්නවා කියන තේන්නද කියන එක මොකක් උඩ නිදාගන්නේ මලපුඩුව උඩ නිදා ගන්නවා වැද්දා එනවා කියන වැද්දා එද්දි මෙයා හැරුණා කැමැති දිසාවකින් කැමැති පාරකින් කැමැති වේගකින් මුට දුවන්න බලුවන් කියනවා ඇයි ඒ මලපුටුව උඩ බුදියගෙන හිටියට මලපුටුවට අහු වෙලා නැහැ කියනවා. මහණෙනි කෙනෙක් ඉන්නවා කියනවා. මෙයා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම ගුණයන් පරිහරණය කරනවා. දැන් කලින් කෙනා මොකද වුනේ? ඒකේ එතුණා. ඒකට මුසපත් වුණා. ඒකේ මන්මත් වුණා. ඒකෙම බැසගත්තා. බැසගෙන ඒකෙම හිර වුණා. කෙනෙක් ඉන්නවා කියනෝ මේ රූප සද්ද ගන්ධ රස පහස කියන මේ අම්මා තාත්තා ස්වාමියා භාර්යාව දරුවෝ යාන වාහන මේ ඔක්කොම පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිනවා කියනවා. මෙව්වගින් දුක හදලා දෙන ස්වභාවයක් තියෙනවා කියලා දකිනවා කියනවා. මෙව්ව උපදින දේවල් කියලා දකිනවා කියනවා. මෙව්ව ලෙඩ වෙන දේවල් කියලා දකිනවා කියනවා. මෙව්ව වයසට යන දේවල් කියලා දකිනවා කියනවා. ඒව තමයි ආදීනව. මේව මැරෙන දේවල් වලටයි මම බැඳිලා ඉන්නේ කියලා දකිනවා කියනවා. දැන් ඔබද එහෙම දැක්කලද බැඳුනේ? එහෙම නැහනේ. හොඳට මලක් අහගෙන ඉන්නවා දැක්ක ගමන් ගිහිල්ලා අස්සම් කරා දෙන්නේ කිසහ. එහෙමනේ උනේ වැඩේනේ. කල්පනා කරේ නැහනේ මේ උපදින මැරෙන දිරෙන ශෝක කරන සිත කෙලෙසෙන දේවල් කියලා හිතුවද අසං කරද්දි? එහෙම හිතුනේ නැහැ. ආන් ආදීනව දැක්කේ නැහැ. කෙනෙක් ඉන්නවා කියනවා මේ ඔක්කොම පරිහරණය කරනවා. මේ ඔක්කොම පරිහරණය කරනවා. නමුත් දරුවන්ව වඩාගෙන හුරතල් කරනවා, ඉඹිනවා, නලවනවා. හැබැයි උපදින, මැරෙන, දිරන, ලෙඩ වෙන මේ සිත කෙලෙසෙන ශෝකේ උපද්දලා දෙන දේවල් කියලා දන්නවා කියනවා. ඒක දැනගෙන අර ටික කරන එක හරියට මුවා මලපුඩුවේ හවු වෙන්නේ නැතුව මලපුඩු උඩ නිදාගත්තා වගේ කියනවා. තේන්නද? විමුක්තියක් ගැන හිතූ පමණින් පැනලා යන්න ඕනා කියලා හිතිච්ච පමණින් මට මේ ලෝකයෙන් එතර වෙන්න ඕනා කියලා හිතිච්ච පමණින් අන්න එයාට නම් පුළුවන් කියන වරකෙන් බේරිලා පැනලා යන්න. මහණෙනි මේක ඒ වගේ එකක් කියනවා. එහෙනම් අපි ඉන්නේ මලපුඩුව උඩ නිදාගත්තු කෙනා වගේද මලපුඩුවේ බැඳිච්ච කෙනා වගේද? ඕ මලපුඩුවේ බැඳිලා දැන් ඉන්නේ. තේන්නද? ඒක තමයි ඉස්සෙල්ල ලියා ගන්න ඕන. ඊට පස්සේ පුළුවන් පැනලා යන්න. අර මං කිව්වේ වතුරේ තිබ්බත් ගිනි උපද්දවන්න බෑ ඒ දණ්ඩ දෙකට එකට ගාලා. ගොඩට ගත්තත් එතනම් බෑ. ඉන්න තැන ඉඳගෙන මේක වේලා ගන්න බලන්න ඕන. මලපුඩු උඩම ඉඳගෙන මලපුඩුවේ එතෙන්නේ නැතුව ඉන්න දක්ෂ වෙන්න ඕන. ඒකට ළඟට එද්දි දැනගන්න ඕන දුරට යන දෙයක් ළඟට එන්නේ කියලා. hina වෙද්දි දැනගන්න ඕන අඬන්න තියෙන දෙයක් මේ hina වෙන්නේ කියලා. රස විඳෙද්දි දැනගන්න ඕන තිත්ත වෙන දෙයක් මේ රස විඳින්නේ කියලා. දැන් ඔබ බලන්න පැණි කන්නකෝ. පටන් ගද්දි රහයි. දිගටම කන්න ගත්තම මොකද වෙන්නේ? පැණිම කෑවොත් ඔක්කාරට එනවා ෆින්න. ඒක තමයි ස්වභාවය. ඒක දැනගෙන ඉන්න කෙනා හරියට මලපුඩු උඩ නිදාගත්තා වගේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මුවෙක් ඉන්නවා කියනවා. එයාට වනේ හසිරෙන්නේ බිය රහිතව නම් වනේ ඉන්නේ ඇවිදින්නේ බිය රහිතව කියනවා. ඉන්නේ ඉඳ හිටගෙන ඉන්නේ බිය රහිතව කියනවා. නිදන්නේ බිය රහිතව කියනවා. හොවින්නේ ඇලවෙලා ඉන්නේ බිය රහිතව කියනවා. මහණෙනි එහෙම මුවෙක් ඉන්නව නම් එහෙම ඉන්නේ මොකක් නිසාද කියලා අහනවා. මහණෙනි වැද්දට හම්බෙච්චි නැති නිසා කියලා. මේ වැද්දා කියන්නේ බින්වන්නේ මාරයට. දෙන්නද? මුවෙක් ඉන්නව නම් ඇවිදිද්දි බිය රහිතව ඇවිදින, හිටගෙන ඉඳෙද්දි බිය රහිතව හිටගෙන ඉන්න, ඇලවිලා ඉඳෙද්දි බිය රහිතව ඇලවිලා ඉන්න, නිදද්දි බිය රහිතව නිදන, ඒ ඇයි කියලා අහනවා. වැද්දවට හවුෙච්චි නැති නිසා කියනවා. මහණෙනි, ඒ වගේ නුඹටත් බිය සැක රහිතව මේ නිවනට යන්න පුළුවන්, මාරයට හවු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ෂේම භූමියක් තියෙනවා කියනවා. ඒ තමයි කියනවා මහණෙනි පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන්න කියනවා. මහණෙනි පළවෙනි ධ්‍යානය කියන්නේ මාරයව අන්ධ කරපු තැනක් කියනවා. මහණෙනි මාරයාගේ ඇසට වැලි ගහපු තැනක් කියනවා. මාරයාට පේන්නේ නැතුව හැංගිච්ච තැනක් කියනවා. මහණෙනි දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ඊගාවට ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, නිවසඤ්ඤා ආකින්චඤ්ඤායතනය, නිවසඤ්ඤා නාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරන්න කියනවා. ඒ තැන තමා කියනවා මාරයාගේ හැට වැලි ගහපු තැන. මාරයාට මාරයව අන්ධ කරපු තැන. මාරයාගේ මේ නොපෙනෙන්න හැංගිච්ච තැන, හැංගෙන්න පුළුවන් තැන. අන්න පින්ගන්නේ ඒකයි කියන්නේ සීලයක් මත පිහිටලා සමාධිය වඩන්න කියලා. සමාධිය වඩපුවම එයාට තමන්ව හොයන්න බෑ කියනවා. එතකොට මේ ධාම මේ ලෝකයෙන් පැනලා යන්න ලේසි. භාග්‍යතුන් වහන්සේ මේ දෙසුම වදාලා සතුටු සිත් ඇති භික්ෂූන් එදා සාදුකාර පවත්තලා මේ දේශනාව පිළිගත්තා. ඉතින් මේ කාම ලෝකයෙන් මිදෙන්නට, මේ කාම ලෝකේ මේ කාමයේ පරිහරණය කරන ගමන් ඒකේ නොබැසගෙන, එතෙන්නේ නැතුව, බැසගන්නේ නැතුව, මුසපත් නොවි ඉන්නට, මේ ලෝකයෙන් ඈතර වෙන්නට ඔබ සෑම සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු, සාදු, සාදු.